පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙන්ත්වා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුක්ඛස්ස භික්ඛවේ සමුදයංච අත්ථංගමංච දේසෙස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත වාසෙස්සාමීති ගෞරවනීය හාමුදුරන් වහන්සේගේ නමසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි වර්ජිනියා ප්‍රාන්තයේහි මේ අලුත් විහාරස්ථානයේහි අලුත් අවුරුද්දෙහි පළවෙනි සිල් වැඩසටහනයි මේ පැවැත්වෙන්නේ. මම හිතන්නේ මේ වැඩසටහන කාටවත් මතකේ රැඳෙන පින්කමක් වෙන්නට පුළුවන්. එකක් අවුරුද්දක් ආරම්භ වෙන අවස්ථාව, අනිත් දේ තමයි මේ විහාරස්ථානයේ පළවෙනිම සිදු කරන සීල වැඩසටහන. මම හිතන්නේ ඔබේ ජීවිතයේ කාටවත් ඒක අනුස්මරණීය අවස්ථාවක් වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි ගෞරවනීය මහානාම හඳුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. මේ විහාරස්ථානය ආරම්භ කරන්නට උන්වහන්සේ මූලිකත්වය අරගෙන දැඩි පරිශ්‍රමයකින් මේ මට්ටමට ඔබට මේ පින්කම් කුසල් කරන්නට අවස්ථාව වාතාවරණය සලසා දීම පිළිබඳවත් මේ ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කිරීම පිළිබඳවත් උන්වහන්සේට පුණ්‍යානුමෝදනය කෘතඥතාවය පළ කරමින් ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේහි අභිසමය සංයුත්තේ එන දුක්ඛ කියන සූත්‍රය. සංයුත්ත නිකායේහි අභිසමය සංයුත්තේ කියන්නේ විශේෂ කොටසක්. ඒ අභිසමය සංයුත්තේ කොමන කාරණා ගැනද සඳහන් වෙන්නේ? ගැඹුරු ධර්මයේ විශේෂයෙන් පටිච්චසමුප්පාදයේ හේතුඵල ධර්ම ගැන තමයි අභිසමය සංයුත්තේ සඳහන් වන්නේ. ඉතින් අන්නේ කොටසට අයිති දුක්ඛ කියන සූත්‍රය තමයි මා අද තේමා කරගත්තේ. සූත්‍රයේ කෙටියෙන් කියනවා නම් භාගතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මා ඔබට දුකේ හට ගැනීමත් දුකේ නිරෝධයත් දේශනා කරමි කියලා. දුක්ඛස්ස භික්ඛවේ සමුදයංච අත්ථංගමංච දේසිස්සාමි. මහණෙනි මම ඔබට දුකේ සමුදය හට ගැනීමත් අත්ථංගමයන් දේශනා කරමි. දුකේ හට ගැනීම විදිහට බුදුහාඳුරෝකේ කියෙන් පැහැදිලි කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පංජති චක්කු විඥානං. ඇසත් රූපයත් නිසා චක්කු විඥානේ හට ගන්නවා. ඊළඟට තින්න සංගති පස්සෝ ඒ තුන එකතු වුණාම ස්පර්ශය කණ්ඨයක් කියන එක ඇති වෙනවා. I form I consciousness and I contact. ස්පර්ශය ඇති වෙනවා. පස්සපච්චය වේදනා. Feeling arises because of contact. වේදනාව හට ගන්නවා ස්පර්ශය නිසා. වේදනාපච්චය තණ්හා. අන්නේ ඇතිවන වේදනාව ගැන පැහැදිලි දැක්මක් නොතිබ්බොත් ඒ වේදනාවට අපි තණ්හා කරනවා, ආසා කරනවා, මම මගේ විදිහට ගන්නවා. අන්නේට තණ්හා කරොතින් ඒකෙන් තණ්හාපච්චය උපාදානං, උපාදානපච්චය භවෝ, භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව කියන මේ පටිසමුප්පාදයේ සර්කල් එකට අපි අහු වෙනවා. හරියට කෝච්චියට හොනොතින් කෝච්චියේ ඉස්සරහට හොනොතින් අපි ඇතැමිට ඒකම කරකැවි කැවි ගිහිල්ලා ඒකෙම අපි පොඩි වෙනවා. අපේ ජීවිතය විනාශයටපත් වෙනවා. අන්නේ වගේ අපට ඇහැට රූපය අරබය ඇතිවන චක්කු ප්‍රසාදය පාදක කරගෙන චක්කු විඥානේ චක්කු සම්පස්සය ආදී වශයෙන් ඒ ඇතිවන දේ ගැන හරි වැටහීමක් නොතිබ්බොත් අපේ බාහිර පේන රූප ශබ්ද ආදියට ආසා කරනවා. ආසා කරන එකෙන් අපට වාසියක් තියෙනව නැත්තේ නෑ, ආස්වාදයක් තියෙනවා. බුදුදහමේ ආස්වාදය කියන එක බැහැර කරන්නේ නෑ. නමුත් ඒක අල්ප ආස්වාදයි, බහු ආදීනමයි. ආස්වාදය අඩුයි, ඒකේ ආදීනමයි වැඩි. අන්න ඒ මට්ටමින් ගියොත් අපි ඒ රූපේ වෙනස් වෙනකොට, ඒ රූපේ කැඩෙන විදිනකොට, ඒ රූපය අපට අහිමි වෙනකොට ඒ තුලින් අපි දුකට සංතාපයට පත් වෙනවා. අපි නැවතත් මේ සසර ගමනේහි මේ චක්‍රයට අහු වෙලා අපි ඉදිරියට ගමන් කරනවා. මේක තමයි දුකේ සමුදය කියලා කියන්නේ, හට ගැනීම කියලා කියන්නේ, the arising of suffering. ඊළඟට දෙවෙනි කාරණේ දුක්ඛ නිරෝධය දේශනා කරනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං, තින සංගති පස්සෝ පස්සපච්චා වේදනා. වේදනාවට යම් කිසි කෙනෙක් ආසන කරොති, යම් කිසි කෙනෙක් නිර්වශේෂයෙන්ම ඒකට ඒ වේදනාව ලැබුණත් ඒකට ආසන්න කරොතින් ඒ කෙනා උපාදාන භවාදී මේ කාරණාවට අහු වෙන්නේ නැහැ. ඒ කෙනා මේ සංසාර චක්‍රය නිදහස් වෙනවා. මෙන්න මේක තමයි දුකේ අත්ංගමයේ නිරෝධය, නැත්නම් the cessation of suffering කියලා කියන්නේ. දුකේ නිරෝධය. මෙන්න මේ මාර්ග දෙක තමයි මේ දුක්ඛ කියන සූත්‍රය සංයතනිකායේහි අභිසමයේ සංයුත්තේන මේ සූත්‍රයෙන් භාගතුන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. කෙටියෙන් කියනවා නම් මේක. හැබැයි මේකේ ලොකු ගැඹුරු විස්තරයක් තියෙනවා. අපි දක්ෂ වෙන්නට ඕන ඒ ගැඹුරු විස්තරයක් වටහා ගන්නට. අපි ඒක ඉදිරියේදී පැහැදිලි කරනවා. භාගතුන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා. ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවනං කයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ. මහණෙනි මම දුකෙහි නිරෝධය ආශ්‍රයංගේ සේවීම දේශනා කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. නො අජානතෝ නො අපස්සතෝ, නොදකින කෙනාට තේරුම් නොගන්න කෙනාට නෙවෙයි කියලා. The Buddha says, I proclaim the liberation for those who know the path, who see the path. මෙන්න මෙතෙන්දි මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන තමයි පැහැදිලි දැනුමක් අපට තියෙනට ඕන. එතෙන්ට එන කලින් මා ධර්මයේ මූලික කරුණු කීපයක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන් අවසානයේ කරාම අපේ ළඟ තියෙන ඕන ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ තමයි අපි සතර සෝතාපට්ටි අංග කියලා කියන්නේ, පඤ්ඤා බුද්ධි කර ධර්ම කියලා අපි සඳහන් කරන්නේ, කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මෙන්න මේ කරුණු හතර ආරම්භයේ පටන් අවසානයේ කරාම අපේ ළඟ තියෙනතොත් කල්යාණ මිත්‍ර ආශ්‍රය ධර්මය කියා දෙන කෙනෙක් අපි නිතර ඇසුරු කරන්නට ඕන. ඒක සමීපතම ආශ්‍රය නැත්නම් ෆිසිකල් ඇසෝසියේෂන් එකක්ම නෙවෙයි. එයාගේ දර්ශනය අපි ඇසුරු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් එවැනි කල්යාණ මිත්‍රේ මොහොතට මොහොනම හමු වෙන්නට ඕන. නමුත් දැන් කාලේ අපිට එහෙමම අවශ්‍ය නැහැ. අපි හුඟක් භාග්‍යවන්තයි. එතැන්මිට අපේ ජංගම දුරකථනයේටම අපේ කල්යාණ මිත්‍රේ ඕන වෙලාවක තියාගන්න පුළුවන්. වාහන යනකොට කල්යාණ මිත්‍රයත් එක්කම යන්න පුළුවන්. ඔබ ඊටාම කැමති දේශකයන් වහන්සේගේ ධර්ම දේශනාවම යනවා නම් ඔබ ඒ දේශකයා ඒ කල්යාණ මිත්‍ර ඇසුරු කරවගන්න. තුරු මේ කල්යාණ මිත්‍රත්වයේ කියන සාධකයේදී කොයි මට්ටමේ කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරනවාද කියන එක තීරණය වන්නේ ඔබේ ඔබ කොයි තරම් දහමේ ගැඹුරම දේ කරා යන්න බලාපොරොත්තුවක් තියෙනවාද කියන කාරණේ මත. අපට දාන සීල භාවනා කරලා සාමාන්‍ය සුගතිගාමී වෙන දෙයක් කරගන්නත් පුළුවන්. ධ්‍යාන වැඩලා බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් මානසිකත්වය ඇති කරගන්නත් පුළුවන්. නමුත් ඒකත් උදා ඉහෙලට කොයි තරම් දුරට අපි අනුවාද කෙනෙක් තීරණය වෙන්නේ අපේ ළඟ කොයි තරම් ඒ සඳහා දැක්මක් තියෙනවාද කියන කාරණේ මත. ඒ විතරක් නෙවෙයි අපි බණ අහන්නේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන්නේ දැනට දන්න මට්ටමේම ඉන්නද නැත්තම් ඊට වඩා ඉහළ පියවරකට යන්නටද තමා මේ උත්සාහ කරන්නේ කියන එක ගැන තමන්ට විශ්වාසයක් තියෙනට ඕන. බොහෝ විට අපිට පේන දෙයක් තමයි ධර්මයේ නාමයෙන් එන අය තමා ධර්මය අහන්නේ පොත්පත් කියවන්නේ තමන් දැනට දන්න ධර්ම කරුණු ටික ප්‍රූව කරගන්න. ඒක තහවුරු කරගන්න තමයි මේක එන්නේ. ඇතැම් විට ප්‍රසිද්ධ ධර්ම දේශකයෙක් ආවත් ඒ බණ අහන්න යන්නේ එතෙන්ද ගිහිල්ලා ඉගෙන ගන්න නෙවෙයි තමන් දන්න දේ එතෙන්දී සානත කරගන්න. ඇත්තෙම පිනුතුනේ ඒක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ. තමන්ට ගැටලුවක් තියෙන විසඳගන්න එක වෙනම දෙයක්. තමන් දන්න දේ තමන්ට හරියටම හරිය කියලා විශ්වාසයක් තියෙනවා නම් දැන් කරන් තියෙන එක වේගෙන් ප්‍රැක්ටිස් කරන එක. නමුත් අපි අලුත් කෙනෙක් හම්බුනොත් අපි නිතරම විවෘත මනසකින් තමා දන්න දෙයට වඩා ඉහළ දෙයක් මෙයා දන්නවද කියලා බලන්න අපි දක්ෂ වෙනට ඕන එක තේරුම් ගන්න. එහෙම නැත්නම් අපේ මේ කලිනාස කිරීමක් වෙනවා. එතන අන්න එතෙන්දී අපි දැනගන්නට ඕන මේ කියන කාරණා අපට කොයිතරම් දුරට අපට ඇතිවන මානසික චිත්ත පීඩා දුරු කරගන්න කොයිතරම් මේ දේශනය අපට ප්‍රයෝජනවත් වෙනවාද කියලා. එතන මේ කල්යාණ මිත්‍රාශ්‍රය කියන එක අපේ ආධ්‍යාත්මික ජීවිතයේ ප්‍රධානතම සාධකයක් වෙනවා. ඔබ ආධ්‍යාත්මික ජීවිතයේ ඉන්නවා කියලා බලන්න කෙනෙක් මොන ගැහුණොත් ඔබ කොයි මට්ටමේ ඉන්නවාද කියලා බලන්නේ කොහොමද? ඔබෙන් ධර්මය ගැන ප්‍රශ්න අහනවා. නැත්තම් ඔබ කාගේ දේශනාද වැඩිපුර අහන්නේ? කාගේ පොතපතද ඔබ වැඩිපුර කියවන්නේ කියලා බලනවා. මේකෙන් තීරණය කරන්න පුළුවන් ඔබ කොයි මට්ටමට නැඹුරු වෙච්ච කෙනෙක්ද කියලා. දැන් ඔබ බලන්න යම් කිසි කෙනෙක් ඔබෙන් ඇහුවොතින් ඔබ ධර්මයේ නාමයෙන් දැනට ප්‍රැක්ටිස් කරන ඉහළම ටෙක්නික්ස් ටික ටීචින්ස් ටික මොනවද කියලා ඇහුවොතින් ඔබ දෙන උත්තරේ මොකද්ද? කවර කෙනෙක් ඔබ බෞද්ධය කියලා දැනගෙන ධර්මයේ එක් එකට ඉන්න කෙනෙක් බණ භාවනා කරන කෙනෙක් ධර්මයේ ප්‍රැක්ටිස් කරන කෙනෙක් බව දැනගත්තොත් ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? ඔබ දැනට ප්‍රැක්ටිස් කරන එකේ වැදගත්ම දේ මට කියන්න කියලා කියනවා. ඔබත් දේවල් ඔබ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අම්මට තාත්තට සලකනවා, ස්වාමින් වහන්සේලාට උදව් කරනවා, අනාථ නිවාස වලට දන් දෙනවා, ඒව කරනවා. ඒව ගැන නෙමෙයි මේ අහන්නේ. ඔබ දැනට ප්‍රැක්ටිස් කරන දේවල් වලින් ඉහළම දේ මොකද්ද කියලා ඇහුවත් කෙනෙක් ඔබ මොකද වෙන පිළිතුර? හොඳයි, යෝනිසෝ මනසිකාරයේ නමින් ඔබ මොකද්ද මේ වෙලාවේ යෝනිසෝ මනසිකාරය කරන්නේ? වයිස් රිෆ්ලෙක්ට් කරන්නේ මොකද්ද? දැන් අපි කියමු හිතට ලෝභයක් ආව කියලා. එතකොට ලෝභයක් ආපිලා ඔබ මොකද්ද බලන්නේ? ඒක කොහොමද අපි දැන් ඒක සමනය කිරීමත් යෝනිසෝමනසිකරණයටම අයිති වෙන්නේ. දැන් අපිට චිත්තේ චිත්තානපස්සී විහෙරති කියන එක ඔබතුමා කියන එක හරියි. චිත්තානපස්සනා කරන එකත් යෝනිසෝමනසිකාරයයි. සරාගං වා චිත්තං සරාගං චිත්තං දපදානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තං දපදානාති ආදී වශයෙන් අපි හිත බලන්න. ඔය දැන් අපි කියමු අපිට කෙනෙක් ගැන අමනාපයක් ඇති වුණා කියලා. අපි ඒක කොහොමද ඒක අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන්නේ? එකක් ඇත්තට ඒ ආපු ඔබ්ජෙක්ට් එක මොනවද ඉන්නේ? ඒ ආපු විලාසේ ආව විතරයි. ඉතින් මෙහාට ඒක සම්බන්ධයක් නැහැ. ඒක පෞගිය දෙයක් කියලා හිතන්න පුළුවන්. අනිත් එක ඒක ඔරිජිනේට් උනේ තවත් පංචස්කන්ධයකින් හේතුඵල උඩ ඇතුලේ එකක් එක එතන ඉවරයි. ඔව්. කියලා හිතුවා. ඇස් කර ගන්න ඕන. ඔව්. ඒක ඇතුළේ නොත් එන්නේ දුකක් කියන එකත් ඉන්න පහ ගන්න. ඔව්. එතකොට දැන් බාහිර කෙනෙක් නිසා ස්කන්ධ පංචකයක් නිසා මේ ද්වේෂය ඇති වුණා. දැන් ඒක දැන් නිරුද්ධ වෙච්ච දෙයක් කියලාම බලනවා අපි. එතකොට අපේ තියෙන ඒ ද්වේෂය අඩු වෙනවා. ඊළඟ දැන් මේ බලන අභ්‍යන්තර කෙනෙක් ඉන්නවනේ. ඒක නා ගැන කොහොමද බලන්නේ? ඒතරත් එහෙමයි මේ ඇති වෙන්නේ මේ පංචස් මේ තමන්ගේ පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්ව නිසා මේක බලන කෙනෙක් නෑ ඇත්තටම. ඒ සංස්කාරවල හැකියට අත්පු දෙයක් කියන එක හොඳයි. බොහොම හොඳයි. තව ඒ වගේ පිළිතුරු තියෙද දෙන්න කවුරු හරි ඔබ ප්‍රැක්ටිස් කරන දේ ගැන අහුවොත් ඔබට කියන උත්තරයක් තියෙනවද? ඉක්විනිටි හැමදේම නිකන් මම ඉස්සර කතා කරපු උපේක්ෂාවෙන් වගේ බලන එක තමයි ප්‍රැක්ටිස් කරන්න මම හදන්නේ. ඔව් දැන් කොහොමද දැන් එක්සැම්පල් එක ගත්තොත් දැන් මාව පේනවා. කොහොමද උපේක්ෂාවෙන් බලන්නේ? වාන්සේ දැන් ඉස්සල කිව්වා වගේ ඉතින් තාල් වක් හරි එකක් ඉගෙන ගන්න. ඉතින් ඉස්සල කිව්ව කාරණේ දැන් අපි සාමාන්‍ය පොත් කියවන්නේ තවුන් දැනගත්ත එක පොඩ්ඩක් සාහරු කරගන්න. මොකද එතනක් මොකක් හරි කුතුහලයක් තියෙනවා. දැන් උපේක්ෂාවෙන් බලන වාන්සේ මෙතෙන් තාවිලා ධර්මදේශන කරන මම දැන් නොදන්න කරුණු කීපයක් ඉගෙන ගන්නවා. ඒකට ඒකට කෘතඥතාවයක් තියෙනවා. ඒ අංකාරයෙන් තමයි මම සාමාන්‍ය බලන ආගන්නේ. ඒකට අර මේ මධ්‍යස්ත වාග්ය ඉස්සර කිව්වා වගේ දෙපැත්ත කොහොමද ඒක මේ බැලන්ස් වෙන්නේ කියලා. හොඳයි. තව පිළිතුරු තියෙනවද කවුරු හරි ඔබෙන් ප්‍රැක්ටිස් කරන එක ගැන මෙයලා ඇහුවොත් ඔබ දෙන උත්තරය ඔබ ජීවිතේ වැඩිපුරම ප්‍රැක්ටිස් කරන්න මොනවද කියලා? හොඳයි එහෙනම් පස්සේ හරි කියන්න මතක් කරගන්න. දැන් අපි අර මුලින් සඳහන් කළා ඔබේ පිළිතුරු හොඳට හරියෙන් අපි ඒක තවදුරටත් විස්තර කරගමු. බොහොම හොඳයි. මේ පිළිතුරුන් දහමත් එක්කම දහමට කැමැත්තෙන් ඉන්න බව හොඳටම පැහැදිලි. ඉතින් ඔබේ දන ධර්ම කරුණු තවදුරටත් පැහැදිලි කළ දෙන බලාපොරොත්තු වෙනවා. එතැන්ට මං කියන කරුණු මට මගේ අඩුපාඩු තියෙන පුළුවන්. එහෙම දැක්කොත් ඔබත් මට ඒක පෙන්නලා දෙන්නත් ඕනේ. පින්නතුනේ අපි මුලින් සඳහන් කළා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මාන ධර්ම ප්‍රතිපදාව කියන මේ කරුණු හතරක් දැක්කුවා. මේ කරුණු හතර තමයි පෘථග්ජන කෙනාට සේක වෙන්න, සේක පුද්ගලයාට අසේක වෙන්න, රහත් වෙන්නට, ඒ රහත් භාවයට පත්වෙච්ච කෙනා පිරිනිවන තෙක් සුවදායීව ditthadhamma සුඛ විහරණයෙන් වාසය කිරීම සඳහාත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මේ කරුණු හතර. ඒ කරුණු හතරෙම පළවෙනි කාරණය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්‍යාණ සම්පවංකතා කියලා කාරණා තුනක් දැක්වෙනවා. කල්‍යාණ මිත්‍රෝ ඉන්නට ඕන. හිටියට විතරක් මදි. ඒ කල්‍යාණ මිත්‍රයන් කියන එක අපි හඳුනා ගන්නට ඕන. අපි දැන් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියන ගාථාව කියනවා. ඒ ගාථාව අපි අතීත ආසම්භාවල කියලා තියෙනවා. ඒ නිසාම අපිට කල්‍යාණ මිත්‍ර හොඟක් ලැබෙලා තියෙනවා. නමුත් අපි දක්ෂ කොයිතනන් දුරට දක්ෂද ඒ සැබෑ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න කියන එක ගැන අපි නැවතත් කල්පනා කරලා බලන්න ඕන. කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නටත් අපි දක්ෂ වෙනට ඕන. කල්යාණ සහායතා ඒ කල්යාණ මිත්‍රෝ යාළු කරගන්නවා නම් අපි. යාළු කරගන්නවා කියන්නේ ඒගොල්ලන් හඳුනාගෙන ඒ අය නිතර ඇසුරු කරන්නට ඕන. තමන්ට ධර්ම මාර්ගයේ ඉදිරි යන කෙනෙක් වුණ ගැහුණොත් එයා අඛණ්ඩව යත් එකම ඉන්නට ඕන. එයා තැමිට අපිව යම් යම් දේවල් වලින් අපිව මගහැරලා යන්නත් පුළුවන්. ඒ වුණත් අපි අඛණ්ඩව ධර්මයත් එක්ක වෙන දේවල් වලට නෙවෙයි මේ ධර්ම තවදුරටත් අපට निराකරණය කරගන්න එයා සමඟ අපි අඛණ්ඩව සම්බන්ධතා ධර්මානුකූලව ඒ සම්බේතියව පවත්වා ගන්නට ඕන. ඒ කියන්නේ යාත් එක්ක කතා කිරීම නෙවෙයි මේ කියන්නේ. එයාගේ ධර්ම දේශනා තියෙනවා නම් ඉන්ටර්නෙට් එකේ වගේ අපිව නිතර ඇසුරු කරමින් ඒ ගැන කරුණු විමසමින් අපි ඒත් එක්ක අඛණ්ඩ විදිහට යන දක්ෂ වෙන්නට ඕන. කල්යාණ සම්පවන්තතා ඒ කල්යාණ මිත්‍රණයට නැඹුරු වෙන්නට ඕන. අවනත භාවයක් තියෙන්නට ඕන. අපේ දේශනම් යොමු කරන්නට ඕන. මේකත් වැදගත් දෙයක්. මේකට තමයි ධර්මයේ සුවච කියන ගුණය තියෙන්නේ. මෙත සූත්‍රයේ තියෙන්නේ සුවචෝ චස්ස මුදු අනතිමානී කියලා. මේක ඉතාම වැදගත් දෙයක්. ඇක්ටිව් ලිස්නින් කියන එක. It should be gently spoken කියන එක. වෙන කෙනෙක් යමක් කියනකොට අපි ඉතාම සාවධානව ඊට අහුම්කන් දෙන සූදානම් වෙන්නට ඕන. මේක තමයි ධර්ම මාර්ගයේ ඉදිරියට යන තියෙන ප්‍රධානතම යතුර බවට පත් වෙන්නේ. දැන් මේ දින තුන හැම දිනාට මේ ගුණාංගය තියෙනවා. මේ ඇත්තම් බොහෝ දෙනෙක් හොඳට ඉගෙන කියාගත්තු අය, ඇතැමිට වයසෙන් වැඩි අය, බොහොම අත්දැකීම් තියෙන, ඇතැමිට විෂය ධාරා ගානක් ඉගෙන ගත්තු, ඉහළ රැකියා කරපු පින්නතුන් තමයි මෙතන බොහෝ දෙනෙක් ඉන්නේ. නමුත් ඒ වුණත් ඔබ ධර්මයේ ළඟදී අනතිමානී ගුණේ යුතුව මේ ඇහුම්කන් දෙන්නේ ඔබේ ළඟ ලොකු ගුණයක් තියෙනවා. ඒ ගුණය තමයි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න ඕන. තමන්ගේ හිත පිරිසුදු කරගැනීමෙන් ප්‍රඥාව දිනු කරගන්න ඕන කියන අවංක විශ්වාසයක් ඔබට තියෙනවා. අන්නේක ලොකු ගුණයක් වෙන්න තුනි. අන්නේ ගුණය තිබ්බොත් තමයි අපිට මේ මාගේ ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපට ලැබෙන ලොකුම දේ තමයි සද්ධර්ම ශ්‍රවණය. එනිසා අපට මේ ජීවිතයේ තියෙන වටිනාම සම්පත තමයි අපට ආධ්‍යාත්මික ගමන් මඟ විවර කළ දෙන කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රය. අපිට ප්‍රශ්නයක් අහන්න. කල්යාණ කියන වචන විග්‍රහ කරන්න පුළුවන් තවදුරටත්? කල්යාණ කියන්නේ යහපත් කියන එක. හරි. එතකොට හඳුන අපිට ඉන්නවා මේ යාළු ඉන්නවා කියන අපුණාල් කරනකොට ඒගොල්ලෝ අපි කරන වැරද්දක් වශයෙන් දැක්කොත් එහෙම ඒගොල්ලෝ අපිට ඒකට මොකද ඇඩ්වයිස් කරුවොත් ඒගොල්ලෝ කල්යාණ මිත්‍ර වෙනවා නේද? ඔව්. ඒක යම් කල්‍යාණ මිත්‍රගේ එක ලක්ෂණයක්. හැබැයි කල්‍යාණ මිත්‍රෙන් එක එක වර්ගය ඉන්නවා. දැන් අපිට ගෙදර ඉල්ලගෙන මුල්ම කල්‍යාණ මිත්‍ර අපේ අම්මා තාත්තා. ඊට පස්සේ පාසලේදී අපිට ලැබෙන ගුරුවරු කල්‍යාණ මිත්‍රයෝ. ඊට පස්සේ ඒත් එක ලැබෙන මිත්‍රයන් අපිට කල්‍යාණ මිත්‍රයෝ. අපිට මේ ජීවිතේ රැක රක්ෂා කරන්න උදව් කරන අය ඉන්නවා. හැබැයි මේ බොහෝ දෙනෙක් අපිට උදව් කරන්නේ මේ ජීවිතය සාර්ථක කරගන්න. කරදර කම් කටළු වලින් බේරලා අපිව හොඳමකට ගන්න තමයි ඒගොල්ලන් බලන්නේ හොඳ අධ්‍යාපනයක් දීලා. ඒගොල්ලොත් කල්‍යාණ මිත්‍රයෝ. දැන් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේහි දීගජාන කෝලිය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන බුදුහාඳුරණේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න හේතු වෙන කාරණා මොනවද කියලා. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සම ජීවිකතා. කල්‍යාණ මිත්‍රතාවයෙන් මෙලව ජීවිතය වාසනාවන්ත කරගන්න හේතුවක් වෙනවා. එතකොට අර අපි මුලින් සඳහන් කරපු අපේ අම්මා තාත්තා, ගුරුවරු, යාළුවෝ, ඇතැමිට සාමි භාර්යාවන් ඒ බොහෝ දෙනෙක් මෙලව ජීවිතය සාර්ථක කරගන්න අපට උදව් කරනවා. හැබැයි ඊටත් වඩා කල්යාණ මිත්‍ර අපට ලැබෙන්නට ඕන. අපේ මෙලව ජීවිතයෙන් පස්සේ සුගතිගාමී වෙන මාර්ගය කියලා දෙන කල්යාණ මිත්‍රවත් ඉන්නවා අපට. ඊටත් වඩා ඉහළට ගිහිල්ලා ඉහළම කල්යාණ මිත්‍රයා තමයි අපිට මේ දුකෙන් සම්පූර්ණ නිදහස් වෙන මාර්ගය කියලා දෙන කල්යාණ මිත්‍රයා. තනතර කල්යාණ මිත්‍ර උපවාස දැන් අර දෙවන කරුණ කිව්වනේ මද කරුණ. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර කියන්නේ එහෙනම් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. මොකද ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි අපිට මේ මඟ පෙන්වන්න, ඒ උපදෙස් දෙන්න පුළුවන් වෙන්නේ. ජීවයවා. එහෙම ලක්ෂණයක් තියෙනවා. හැබැයි ගිහි පිනතුන් අතරිනෝ ධර්මයේ දන්න මේ දෙපැත්තටම අපිට මාර්ගය කියලා දෙන්නේ නැහැ වුණගෙනවා. ඔව්. ඉතින් ඒක තේරෙනවා නේ අපි කොයි තරම් එයයි තේරුම් ගන්න, ඒ ඇසුරු කරන්න දක්ෂද කියන කාරණේ මතයි ඒක තේරෙනවා. එතකොට දැන් මෙලොව ජීවිතය සාර්ථක කරගන්න කල්‍යාණ මිත්‍රය වගේම මරණයෙන් මතු ජීවිතය සාර්ථක කරගන්න කල්‍යාණ මිත්‍රයෝත් ඕන. ඒ වගේම නිවන් දකින කම්මත් මේ සතර සෝතාපට්ටි අංගවල කාරණයක් විදිහට කල්‍යාණ මිත්‍රත්වයේ දක්වලා තියෙනවා. හරියට කන්දක් මුදුනට වැස්සක් වහිනකොට ඒ කන්ද පහළ තියෙන සියලුම දියැලිය ආදිය පෝෂණය වෙලා මුළු ප්‍රදේශෙම සස්ත්‍රීක වෙනවා වගේ අපේ ජීවිතේට කල්‍යාණ මිත්‍රත්වයේ නැමැති වැසි ධාරා ලැබෙනකොට අපේ මේ ආධ්‍යාත්මික ඇලදොල ගංගා පිරීලා අපේ නිර්වාණය නැමැති මේ ස්රෝතයට අරසංග මාර්ගය නැමැති ස්රෝතයට වැටිලා නිවන නැමැති සාගරය කරාම යන්නේ කල්‍යාණ මිත්‍රේ නැමැති වැසි ධාරා අපේ ජීවිතේට ලැබෙනකොට. එතකොට කල්‍යාණ මිත්‍රෝ ඉන්නට ඕන ඇලසුරු කරමින් සද්ධර්ම ශ්‍රවණය කිරීමයි ඒ ආනන්දහම් නෝනින් මෙනෙහි කිරීමත් අපි කරන්නට ඕන. ඒ වගේම ධර්මන දාන ප්‍රතිපදා විදියට සීල සමාධි ප්‍රඥා වඩන්නට ඕන. මේ යෝනිසෝ මනසිකාරය කියන එක පින්නතුනි ඉතාම පුළුල් වචනයක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කියනවා වයිස් රිෆ්ලෙක්ෂන්, වයිස් කන්සිඩරේෂන් මේ ආදී වචන වලින් අපි පරිවර්තනය කරනවා. අපේ හිතට කෙලෙස් ඇති වෙනකොට ඒ කෙලෙස් දුරු වෙන විදියට හිතන විදිය. එතකොට මේක විවිධ ස්තර වලින් කියන්න පුළුවන්. දැන් විතක්ක සංඨාන සූත්‍රයේ කියනවා ටෙක්නික්ස් කීපයක් තියෙනවා. මේ කරමුණක් එනකොට ඒක අඤ්ඤ විතක්ක, විපද විතක්කයක් හිතන්න, ඒක නොසිතා ඉන්න. මේ ආදී ටෙක්නික්ස් තියෙනවා. ඒක විතක්කේ මුලට ගිහිල්ලා හිතන්න, දත් එක තද කරගෙන හරි හිතන්න. ඒක මේ ආදී වශයෙන් විවිධ ටෙක්නික්ස් තියෙනවා. ඒ හැම එකක්ම යෝනිසෝ මනසිකාරයට අයිති. ඔව් ආතාපි කෙලෙස් තවන වීර්ය කියන එකට අයිතිය බොහොම හොඳයි. ඒකත් ඒක ඉහළම මට්ටම තමයි විදර්ශනාවෙන් ඉන්න එක. කිය දැක්කම අපට විවිධ තැන්වලදී මේක අපිට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ධර්මාන්තරම් ප්‍රතිපදා විදියට අපි වඩන්න ඕන කාරණා. ඒ වඩන්න ඕන කාරණාවලදී විවිධ තැන්වල විවිධ ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරස්තිංග මාර්ගයේ පිළිපදින කියලා. තවත් තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්පොජ්ජංග වඩන්න කියලා. තවත් තැනක බුදුහාඳුර දේශනා කරනවා ආයතන 6 ගැන බලන්න කියලා. තවත් තැනක දේශනා කරනවා බල ධර්ම 5 වඩන්න කියලා. තවත් තැනක දේශනා කරනවා පංචේන්ද්‍රිය ධර්ම වඩන්න කියලා. ඒ වගේම තවත් තැනක කියනවා සතර සතිපට්ඨානය වඩන්න. සතර රීතිපාද වඩන්න. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩන්න. නැත්නම් චතුරාර්ය සත්‍ය තේරුම ගන්න ආදී වශයෙන් හතරේ කාරණාවලු දේශනා කරලා තියෙනවා. තවත් දැනක සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා වඩන කියලා තියෙනවා. අනිත්‍ය දුක අනාත්ම වඩන කියලා තියෙනවා. නැත්නම් සමත විදර්ශනා වඩන කියලා තියෙනවා. නැත්නම් යෝනිසෝ මනසිකාරය වඩන කියලා තියෙනවා. නැත්නම් ප්‍රඥා වඩන කියලා තියෙනවා. මේ ආදී විවිධ න්‍යාය දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරන්නේ කොහොමද? ඒ වෙලාවේ ඉන්න ඔඩියන්ස් එකට අනුව. බුදුරජාණන් වහන්සේට විශේෂ ඥානයක් තිබුණා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කියලා. යම් කිසි කෙනෙක් දැක්කහම ඒක නැත්තා සසරේදී කොයිතරම් දුරට ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දියුණු කළද තියෙන්නේ කියන එක එයාට බුදුරජාණන් වහන්සේට තේරෙනවා. අන්න එතන ඉඳලා එයාට ඊටු ටික දේශනා කරනවා. පින්නතුනේ මේ චේතෝපරිය ඥානය නැත්තම් ආස්‍යානුසේ ඥානය ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන මේක බුදුරජාණන් වහන්සේට විතරක් සීමා වෙච්ච ඥානයක්. ඒ ඥානයන් සරුත් හඳුරනක් තිබෙන්නේ. මහා ප්‍රඥාවන්ත අග්‍රශ්‍රාවක ධර්මසේනාධිපති සරුත් හඳුරනටවත් මේ හැකියාව තිබුණේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේට විතරක් තියෙන සුවිශේෂ හැකියාවක්. අන්නේ හැකියාවට අනුව බුදුරජාණන් වහන්සේ මේ සතර සෝතපට්ටි අංගවලේම නැත්තම් පඤ්ඤා බුද්ධිකර ධර්ම වශයෙන් දැක්වෙන අරමුණෙන් සඳහන් කර කරුණු හතරෙහි මේ ප්‍රතිපදාව කියන එක විවිධ අවස්ථාවල දේශනා කරලා තියෙනවා. මෙන්න මෙතෙන්දී පින්නතුනි පළවෙනි ධර්ම මාර්ගයේ සම්මාදිට්ඨියේ පළවෙනි පියවර තමයි අපිට මේ ධර්ම මාර්ගයේ ඉන්නකොට සම්මාදිට්ඨියේ මුල් පියවර විදියට කම්මසකතා සම්මාදිට්ඨිය ඔස්සේ අපට සුගතිය ගැන දැනුම විශ්වසනීයත්වයක් ඇති වෙන්නට ඕන. අපි ජීවිතයේ කොයි මොහොතක මිය ගියත් දුගති ගාමී නොවන විදියට ස්ථාවර මානසිකත්වයක තමන් ඉන්නට ඕන. ඒ ප්‍රශ්නේ අහුවනේ තමයි හිතන්නේ සුගතියට අපි ඔව්. එතකොට මේක ස්ථාවර වෙන මේක 100% තහවුරු වෙන අවස්ථාව තමයි සෝතාපට්ටි බවට පත්වීම සෝතාපන්න වීම. නමුත් ඊට මෙහෙන් බුදුහාඳුර දේශනා කළ තියෙනවා මෙතන පත් වෙන කාරණා. සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා. සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා. මෙන්න මේ කරුණු යම්කිසි කෙනෙක් උපරිමයට දිනු කරගෙන තියෙනවා නම් සැලෙවුතු ඇවරේජ් එකක යා ඉන්නවා නම් එයා සෝතාපන්න නොවුනත් යාට සුගතිය ගැන විශ්වාසනීයත්වයක් ඇති කරගන්න පුළුවන්. වරක් මහානාම සාක්‍ය බුදුරජාණන් වහන්සේ වෙතවිල මේ ප්‍රශ්නේ මහුවා. බුදුරජාණන් වහන්සේ අපේ ඔබ වහන්සේගේ ළඟදී බොහෝම ප්‍රසාදයෙන් ස්වාමීන් වහන්සේගේ ප්‍රසාදයෙන් ධර්ම ශ්‍රවණය කරනවා. එහෙම කරන අපි නැවත මම මාලිගාවට ගියාම එතන බොහෝම අසංවරශීලී ඇත් අස්ත්‍රිය පාබල කියන සේවකයන් මේව මම ඇසුරු කරනවා. එතකොට මගේ තියෙන මේ ආභ්‍යන්තර සංසිඳියාව නැති වෙනවා. අන්න එවැනි සංකීර්ණ පරිසරයක පසුබිමකින් අවස්ථාවේදී මම මිය ගියොත් මගේ සසර ගමනට මොකක් වේද කියලා බුදුහාඳුන් ඇහුවා. එතකොට මේකෙන් පැහැදිලි වෙනවා මේ ප්‍රශ්නේ අහන මොහොතෙහි ඇහුවට පස්සේ ඔහොසෝ තම මොනවාද කියලා අපි දන්නේ නැහැ. ඒක දෙමිට පෙළදහම්වල පොත්වල විවිධාකරණ සඳහන් වෙනවා. නමුත් අපට එකක් පැහැදිලි මේ ප්‍රශ්නේ අහන විට යා සෝතාපට්ටි ඵලයට පත් වෙලා හිටිය වෙන්න බෑ. මොකද සෝවාන් වෙල හිටිය කෙනෙක් කිසිදාක මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ නැහැ. ඔහුට ස්ථාවරයි. ඔහු සෝතාපන්නයි කියලා. එතකොට මේ ප්‍රශ්නේ ඔහුගෙන් නිරාකරණය වෙනවා. ඔහු විගත කතා කරතියි කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ලස්සන උපමාවක්. ඒ උපමාව තමයි කිසියම් ගහක් තියෙනවා. ඒ ගහ කිසියම් පැත්තකට ඇලවෙලා තියෙන්නේ. එතකොට මේ ගහ කොයි පැත්තෙන් කැපුවත් වැටෙන කොහටද? ඇලවෙලා තියෙන පැත්තට තමයි වැටෙන්නේ. අන්නේ වගේ තමයි යම්කිසි කෙනෙක් මේ ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන මේ ගුණයන්ට බරව වාසය කරනවා නම් ඒක නැත්තා කොයිතරම් විසම සංකීර්ණ අවස්ථාවක මේ ගියත් ඒක නැත්තා දුගතිගාමි වෙන්නේ නැහැ. ඒත නැත්තා සුගතියටම යන්නේ කියලා සඳහන් කළා. එතකොට තමන්ට තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. මේක අනෙක් කෙනාගෙන් අපිට රෙකමෙන්ඩේෂන් එකක් අවශ්‍ය නැහැ. තමන්ම බලන්න තමන්ට දවසට වැඩිපුර මොනව ගැනද හිතෙන්නේ කියලා. තමන්ට වැඩිපුර හිතෙන්නේ තමන් කරපු දාන සීල භාවනා කියන පින්කමක් නම් නැත්නම් බුදු දම සංඝ කියන තෙරුවන ගැන නම් නැත්තම් තමන් අහපු ධර්ම කාරණයක ගැඹුරු කාරණයක් නිතර නිතර දවසට වැඩි ප්‍රමාණයක් හිතනවා නම් මෙන්න මේකෙන් තමන්ට යම්කිසි සහතිකයක් තියෙනවා තමා සුගතිය පැත්තට නැමෙලා ඉන්නේ කියලා. එහෙම නැත්තම් කෙලින් තියෙන ගහක් වගේ කොයි පැත්තට වැටේද කියලා කියන්න බෑ. ඌලඟ ආපු පැත්තට යයි. කුසලයක් මතක් වුණොත් ඒ පැත්තට යයි. අමනාපයක් මතක් වුණොත් අනිත් පැත්තට යන්න පුළුවන් අන්තිම මොහොතේ. ඒ නිසා ඌලඟට අපව තීරණය කරන්නේ බැරි විදියට අපි වැඩිපුර මේ පැත්තට බර වෙලා ඉන්නට තමන් දක්ෂ වෙන්න ඕන. ඒක තමන්ට ධර්ම මාර්ගය යනකොට මේ ජීවිතේම තමන්ට ලොකු සතුටක් වෙනවා. තමන්ගේ ප්‍රැක්ටිස් එක ගැන ඒකෙම තමන්ට ඉදිරියට යන්න පුළුවන්. එතකොට අහමුදුනේ දැන් කොච්චර පින් කරපු කෙනෙක්වත් නැතිව වගේ චතුශීත්‍ය වෙනකොට අන්තිම මොහොතේ එතකොට යා අර නැමිලා තියෙන ගහ වගේ අතටම බයි අවසාන මොහොතේ කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ අපි චිත්තයට අනුව ප්‍රසන්දි ලැබනවා කියලා. ඒ වුණත් ගැඹුරින් බලනකොට පේනවා ඊටත් කලින් තියෙන ජවන සිත් වලට ආශ්‍රිතව තමයි ඊට අදාළ චේතනාවකින් තමයි නැවත ප්‍රතිසන්දිය සිදවන්නේ. කෙසේ වෙතත් අවසානයේට බොහෝ විට අවසාන අවස්ථාවේදී තීරණය කෙරෙන්නේ අර තමන් වැඩිපුර ජීවිතයේ පුරුදු පුහුණු කරපු දේ තමයි. අපේ ආසන කර්මය කිව්වට අපේ ඊළඟ උපතට වැඩිපුර තීරණය කරන සාධකය තමයි ආචින්න කම්ම කියන එක. ආචින්න කම්ම කියන්නේ අපේ ජීවිතයේ වැඩිපුර පුහුණු කරපු කර්ම. ඒන් එකකටම තමයි ආසන කර්මයක් වෙන්නේ. ඒ අතරින් ඇතැම් විට කලාතුරකින් ආචින්න කර්මයක් නොවන එකක් වුණත් එන්න පුළුවන්. අවසාන මොහොතේ ඇතිවන සිතකින් අපේ උපත තීරණය කරන්න පුළුවන්. ඇතැම්බට ජීවිතයෙන් වාපයෙන් කරපු කෙනෙක් දැන් කෝසල මල්ලිකා වගේ කෙනෙක් ඒ තත්ත්වයට පත් වුණා. හැබැයි එතන වැඩිපුර කාලයක් යා ජීවත් වෙන්නේ. දැන්ට දවස් කීපකින් නැවත යා සුගතියට එන්න පුළුවන්. ඒ වගේම වැඩිපුර අකුසල මට්ටමේ හිටපු කෙනෙක් අන්තිම මොහොතේදී සුගතියට යන්නත් පුළුවන්. හැබැයි ඒක ශක්තිමත් වුණොත් යා නැවත අර දුගතිය පැත්තට යන්නත් පුළුවන්. එහෙම ලක්ෂණයක් තියෙනවා. අපි මේ සඳහන් කළේ සුගතිය ගැන. මම හිතන්නේ මේ පිනතුන් බද්දුරට ඒ ගැන විශ්වාසයෙන් පින්කම් කරමින් ඉන්නේ. නමුත් අපි දක්ෂ වෙන්නට ඕන අපි දෙන දාණය දාණයෙන් පමණක් නවතින්න හොඳ නෑ. ඒ දාණය සාදානසති භාවනා කරගන්නට ඕන. දීපු දාණය දත්වා ආත්ම මනෝහෝති කියපු විදියට දීන නැවත නැවතත් ඒ දීපු දේ ගැන හිතන්නට ඕන. ඒ කුසලයේ තුල ඉන්නට ඕන. හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම හිතුවත් හාඳුරන්නේ අපි ආත්ම දෘෂ්ටියේ දින්නේ කුසල් මේ ලෞකික කුසල රැස් කරගෙන භවයටම යනව නේද කියලා. ඒකට ඇත්තට කලබල වෙන්නේ නැහැ. ඔබට විදර්ශනාම කෙලින්ම මෙහෙය කරන්න පුළුවන් නම් ඔබ මේ මුහුත්‍රි කරන්න ඕනේ නැහැ. ඔබට දිත්තේ දිට්ට මත්තන් සුතේ සුත මත්තන් මට්ටමින් ඉන්න පුළුවන් නම් ස්කන්ධ ධාතු ආයතන නාම රූප සී කරන්න පුළුවන් නම් ඍජුවම ඔබට මේ මම දැනට සඳහන් කරන කරුණ මොළින් සඳහන් කරන කරුණ නොකරට ඔබ කමක් නැහැ. නමුත් ඒකම කරන්න අමාරු නම් කෙනෙකුට දිගට මෙන්න මේ සුගතිය ගැන වැඩිපුර අපි අවධානය යොමු කරන්න වෙනවා අපට. එනිසා දානේ ඡාගානසති බහනක් වෙන්නට ඕන. සීලය සීලානසති බහනක් වෙන්නට ඕන. තමා පංච සීල රකින්නවා කියන එක ගැන ඒ තුල සතුටෙන් ඉන්නේ. ඒක හිත සමාධිමත් කරගෙන භාවනාවකුත් වෙනවා. සංඝරත්නයට දෙන දාණය සාංගික දානයක් විතරක් නෙවෙයි ඒක සංඝානුසති බහනක් වෙන්නට ඕන. සාමිනහන්සේලගේ සුබටි සමානක ආදී ගුණ සිහිපත් කිරීම හිත සමාධිමත් කරගෙන භාවනාව. දෙවියන්ට පින් අනුමෝදන් කිරීම උදේ පුණ්‍ය අනුමෝදනාක් විතරක් නෙවෙයි ඒක දේවතානුසති බහනක් වෙන්නට ඕන. ධර්මයේ ඇසීම ධර්ම මෙනෙහි කිරීමක වඩ ගිහිල්ලා ඒක ධර්මානුසති භාවනාවක් වෙන්නට ඕන. මෙන්න මේ විදිහට බුද්ධානුසතිය, ධර්මානුසතිය, සංඝානුසතිය, ඡාගානුසතිය, සීලානුසතිය, දේවතානුසතිය ආදී වශයෙන් මේ අපි දෛනිකව කරන පුණ්‍ය කර්ම භාවනා මට්ටමට හිත සමාධිමත් කරගන්න කමඨහන් බවට පත් කරගන්නම අපි දක්සනවතින් අන්න ඒකෙන් එකතකින් එක සමතෙන් විදර්ශනාවට යන්නත් උපකාරයක් වෙනවා. ඒ තරක් නෙවෙයි තමාන්ට සුගතිය තහවුරු කරගන්නට ඒක හේතුවක් වෙනවා. හොඳයි. දැන් මෙතන ඉඳන් සඳහන් කරන්නේ මුලින් සඳහන් කරපු කාරණාවට වඩා වෙනස් කාරණයක්. මෙතන ඉඳන් සඳහන් කරන කාරණා නැවත ඉපදීමට හේතු වන කාරණා නෙවෙයි ඉපදීම නැති කරන්න හේතු වන කාරණා. පින්නතුනේ අපේ ධර්මයේ තුරට ආවහම අපි ප්‍රධාන වශයෙන් අපේ ජීවිතේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන. ඒක අපට අපි දැනට දැනන ඕනෙ විතරක් අපට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා අපි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හොඳින් අහුම්කන් දෙන්නට ඕන. දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අපට පැහැදිලි දැක්මක් තියෙනට ඕන. එතෙන්දී අපි අවසාන ප්‍රතිඵල විදිහට උපේක්ෂාවටපත් වෙනවා. හැබැයි ඒ උපේක්ෂාවේ විවිධ මට්ටම් තියෙනවා. අපි එදිනදා ප්‍රශ්න ඇති වුනහම කොහොමද ඒකට මුහුණ දෙන්නේ උපේක්ෂාවෙන් ඉන්නේ. ඒක අපිට විවිධ මට්ටම් වලින් හිතන්න පුළුවන්. මේ මට අද බණින කෙනා මට කාලෙකදී උදව් කරපු කෙනෙක් ඒ නිසා මම මේක හිතේ තියාගන්න ඕනේ කියලා එතනින් අතර කරගන්නත් පුළුවන්. ඒ වගේ මේ අනිසි ප්‍රශ්නයක් වෙනකොට මේ කෙනා නේ මගේ ගියා සම්භාවයේ තම තාත්තවල හිටිය කෙනෙක් වෙන්න පුළුවන් කියලා එහෙමත් උපේක්ෂාට පත් වෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් බණිනකොට අර මෛත්‍රිය වඩලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මට්ටමේ උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. බාහිර දෙයක් ගැන අපි හිතලා සංවර වෙනවා නම් උපේක්ෂා වෙනවා නම් ඒක අවිද්‍යා සහගතව තමයි උපේක්ෂාව යන්නේ. රාගදේශ අඩු වෙන්න පුළුවන්. බාහිර ලෝකයක් තියෙනවා. මම මේ බාහිර රූපේ ළඟදී මම උපේක්ෂාවෙන් ඉන්නවා. මම ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මේකත් උපේක්ෂාවක් තමයි. හැබැයි උපේක්ෂාව අවිද්‍යා පාදකයි. ඒතර බුදුදහමෙන් කියන්නේ ඊටත් වඩා ඉහළ ගියපු සංඛාර උපේක්ෂාව දක්වා යන ඥානය. ඒ කියන්නේ බාහිර ඇහැට රූපයක් දකිනකොට මේ දකින රූපය මීට කලින් නිරුද්ධ වෙච්ච ඇස රූපය පාදක කරගෙන මේ මොහොතේ මම මනෝවිඥාණය දකින්නේ ඒ දකින මොහොතේ බාහිර රූපේ මෙතන නැහැ ඒක නිරුද්ධ වෙච්ච එකක් මම මේ මනසින් දකින්නේ කියලා අභ්‍යන්තර පැත්තෙම මේ නෝනින් දකිනකොට එතෙන්දී බාහිර රූපෙන් නිදහස් වීමෙන් ඇති උපේක්ෂාව තමයි බුදුදහමේ ඉහිලම උපේක්ෂා විදිහට පනවන්නේ ඒක තමයි විද්‍යාපාදකව ප්‍රඥා සාගත යන උපේක්ෂාව ඊට පල්ලෙන් අපට විවිධ මට්ටම් වලින් කර්මය, ධර්මය, ලෝකය, සදාචාරය නොයෙක් දේවල් හිතර උපේක්ෂාටපත් වෙන්න පුළුවන්. නමුත් ඒ උපේක්ෂා ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඇයිකට හේතුව ඒක සංසාර චක්‍රය තුල තියෙන්නේ ඒක අවිද්‍යාපච්චා සංඛාර මට්ටමින් සිදුවෙන උපේක්ෂාවක් නිසා. හොඳයි පිනතුනි. කල්යාණ මිත්‍රත්වයෙන් අපි ලබන වැදගත්ම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ සැබෑ සදහම් පණිවිඩය අසන්නට අපට අවස්ථාව ලැබීම. එතෙන්දී අපි ලබන ප්‍රධානතම දේ තමයි මේ දුකේ හට ගැනීම හා නිරෝධය. නැත්තම් මේ දුක්ඛ සූත්‍රයේ සඳහන් කරනවා දුක්ඛස්ස භික්ඛවේ සමුදයංච අත්තංගමංච දේසිස්සාමි කංසනාද. මහණෙනි මම දුකේ හට ගැනීම නිරෝධය දේශනා කරනවා. ඒක අහන කියලා දේශනා කරනවා. මෙන්න මෙතෙන්දී පෙනුතුනි වැදගත්ම කාරණයක් බුදුදහමේ තියෙනවා. මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර නැවත කොටස් දෙකකට බෙදෙනවා. දුක කියලා දෙයක් තියෙනවා, දුක්ඛ සත්‍ය කියලා දෙයක් තියෙනවා. සමුදය කියලා දෙයක් තියෙනවා, සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය කියලා දෙයක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා දෙයක් තියෙනවා. මාර්ගය කියලා දෙයක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. දුක්ඛ කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ දන්න දුක. ජාති විදුක්ඛා, ජරා විදුක්ඛා, ව්‍යාධි විදුක්ඛෝ, මරණං විදුක්ඛං, අපේ සංපයෝගෝ දුක්ඛෝ, පීහෙ විපයෝගෝ දුක්ඛෝ, යම්පෙච්ඡන් නරබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංචපාදනක්ඛන්දා දුක්ඛා කියන தත්ත්වය දක්වා තියෙන මේ අපි දැනට දන්න දුකට තමයි දුක කියලා කියන්නේ. මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගිහිගෙන් නික්මෙන කලින්ම ලෙඩවේ මහලවේ මරණ ආදී දැක්කා. ඒව දැකපු බෝසත්යන් වහන්සේ තමයි ගිහිගෙන් නික්මෙලා පොබ්බේ අනනුසුතිසු ධම්මේසු කියලා දේශනා කළේ. මට පෙර නොයසු විරු ධම්මසක් පහළ වුණා කියලා දේශනා කළේ. අර මුලින් ලෙඩවේම මහලවේම දැකලා ගිහිගෙන් නික්මෙච්ච බෝසත්යන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කළේ මන් කලින් නොහාපු දෙයක් මට පහළ වුණා කියලා. අවබෝධ වුණා කියලා. එහෙනම් අර කලින් දැනගත්තු දෙයම වෙන්න බෑ. ඊට වඩා සුවිශේෂ දෙයක් තමයි මේ දැනගත්තේ. එතකොට කලින් දැනගත්තු මේ දුක උන්වහන්සේ බෝධි මූලයේදී අවබෝධ කරගත්තේ දුක සත්‍ය. අන්නේ දුක සත්‍ය කියන්නේ මොකද්ද? කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං කියන විග්‍රහයක් තියෙනවා. කායික දුකත් චේතසික දුකත් හැර යමක් වේද අන්න ඒකයි දුක්ඛ සත්‍ය. ඒක දුක නෙවෙයි කියලා. If there are anything besides physical suffering and mental suffering, that is the noble truth of suffering. කායික දුකකුත් චේතසික දුකකුත් නොවන යම්කිසි දෙයක් තියනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක දුක නෙවෙයි කියලා. ඊළඟට සඳහන් කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච. physical suffering and mental suffering are the noble truth of suffering and suffering as well. මේක පින්නතුනේ පළවෙනි අතට අහපු කෙනෙකුට නම් තේරෙන්නේ නැහැ මේක. නමුත් තේරෙන්නේ නැත්නම් පින්නතුනේ දෙවතාවක්, පස්සතාවක්, දහවතාවක්, 25වතාවක්, 100වතාවක්, 1000වතාවක්, ලක්ෂයක් වතාවක්, මිලියනයක් හරි අහලා තේරුම් ගන්න ඕනේ. මේක තමයි බුදුදහමේ ටර්නින් පොයින්ට් එක. මේක තමයි ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණු බව දැනගන්න ටර්නින් පොයින්ට් එක. මෙතෙන් තමයි කුප්පේ අනුනුස්සතිසු ධම්මේසු කියලා කියන්නේ. මේකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පටිසෝතගාමින් නිපුණං දුද්දසං අනුම් කියලා. උඩුගම් බලා යන ඉතාම සියුම් වූ පඬිත වේදනීය වූ තේරුම් ගන්න අමාරු දෙය කියන්නේ මේකයි. ලෝකේ ඕනම කෙනෙකුගෙන් අහන්න දුකක් තියෙනවා නම් ඒගොල්ලන් කියන්නේ එක්ක එක කායික දුකක් එක්ක මානසික දුකක්. කායික දුකක් මානසික දුකක් හැර යම් කිසි කෙනෙකුට දෙයක් හිතා ගන්නවත් බෑ කියනද. කායික දුකක් චේතසික දුකක් හැර දෙයක් තියෙනවා අන්න ඒකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අනාවරණය. This is the discovery of the Supreme Buddha. මේක තමයි බුදුදහමේ තියෙන සුවිසේ සත්‍යය. මෙන්න මේක අහන්න තමයි අපි සසර බොහෝ කාලයක් පින්දහම් කළේ. මේක අහන්න තමයි මේ සියලුම සම්පatti සුගති ආදී මේ ලැබුවේ. මේක අහන්න තමයි මේ සම්බුද්ධෝත්පාද කාලයක් ලැබුවේ. ඉතින් ඔබට මේ සඳහා මානසික විවේකයක්, කායික විවේකයක් මේ සියල්ලම ලැබුණේ මෙන්න මේකට. පින්තුනේ මේ කියන්නේ අපේ ඇහැට රූපයක් කණ්ඨයක් වෙන මුල් අවස්ථාව. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇහැ තියෙනවා, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය මේ ආදී කරුණු වලින් ඇසට රූපයක් පතිත වෙන මුල් අවස්ථාව. ඒක දුකක්වත් සැපක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක පිරිසිදු මට්ටමේ අවස්ථාව. ඇසට රූපයක් දකිනකොට කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට රස කියන මේ කන්ටැක්ට් වෙන මුල් අවස්ථාව සැපක්වත් දුකක්වත් නෙවෙයි. කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක පිරිසුදු අවස්ථාවක්. හැබැයි පින්නතුනේ තත්ත්වය මේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ කන්ටැක්ට් වෙච්ච මුල් අවස්ථාවේදී අපට ඒකේ ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එක විතරයි ලැබෙන්නේ. ඒ තුල පිළිහිටලා ඒ ගැන සම්පූර්ණ අවබෝධයක් චක්කු විඥාන ආදී මේ පංච විඥානීය තුලදී ලැබෙන්නේ නැහැ. ධර්මයෙන් සඳහන් වෙනවා න පංච විඥානේ හිකින්ච ධම්මං පටිවිජානාති කියලා. We are unable to recognize anything through five consciousnesses, just content. ඒ අර මුල් විපාක මට්ටමේදී අපිට යමක් ගැන සම්පූර්ණව දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒක වර්ණ රූපයේ, ශබ්ද රූපය ආදී මූලික දැනුම විතරයි ලැබෙන්නේ. ඒක නිතරම දැනගන්නකොට දැනගන්නේ මනෝවිඥානය. දැන් ඔබ මේ බණ කියන හාමුදුරු කියලා ඔබ බැලුවට ඔබ හිතෙන්නේ ඔබට පේන්නේ මේ චක්කු විඥානේ මම බලනවා, සෝත විඥානේ මේ හාමුදුරු කියන බණ අහනවා කියලා නේ හිතෙන්නේ නේ. ඒක තමයි සාමාන්‍යයෙන් අපි විස්තර කරන්නේ. නමුත් පින්නතුනේ ඔබ මේ හාමුදුරුව කියලා හඳුනා ගන්න කොටත් මේ බණ ටික තේරුම් ගන්න කොටත් හැම වෙලාවෙම අපි ඉන්නේ මනෝවිඥානේ. නිකන් සරලම උදාහරණයක් කියන්නම්. අපි වාහනයෙන් ඩ්‍රයිව් කරනකොට අපි නිතරම ඩ්‍රයිව් කරන්නේ අඩි 20ක් 30ක් 50ක් ඉස්සරහ තියලා. අපි බලන්නේ ඉස්සරහා. හැබැයි අපි කොහෙද ඉන්නේ? වාහනේ කොහෙද තියෙන්නේ? රෝද හතර තියෙන කොහෙද? රෝද හතර තියෙන පිටපස්සේ අපිට කිසිදාක රෝද හතර බලන්න බෑ. රෝද හතර උඩ ඉඳගෙන ඉස්සරහා බලාගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. රෝද හතර තියෙන්නේ මීට කලින් අපි කලින් මොහොතේ දැකපු දැන තමයි රෝද හතර තියෙන්නේ. එතකොට අන්න ඒ වගේම තමයි අපි මේ රූපය හඳුනා ගන්නකොට අර කලින් නිරුද්ධ වෙච්ච දේ ගැනයි අපි මේ බලන්නේ. හැබැයි ඒක අපිට තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ මේ ඉස්සරහා පේන දැන් පේන රූපය තමයි අපිට පේන්නේ කියලා. නමුත් ඒක වේගවත් මේකයි. මොන්ට වේගවත් නිසා අපිට මෙහෙම වෙන්නේ. තවත් ඊටාම ඔබට පේන සරලම උදාහරණයක් මම කියන්නම්. අපි කැම ටිකක් කනකොට ඉතින් ආනක දාගෙන කැම ටිකක් රසට කනවනේ. කනකොට කෑමට කටට රසයක් එනකොට අපිට හිතෙන්නේ මේ රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑමේ කියලා. ඔබ පිඟානේ කෑම ටිකක් දාගෙන කනවනේ බොංචි කෑල්ලක් හරි කටලට් එකක් හරි මොකක් හරි කනකොට ඔබට මතක් වෙන්නේ මේ පේනකනේනේ මේක රසයත් එක්ක ඔළුවේ තියෙන පේනකනේ. ඇත්තම මේ වෙලාවේ දිවට රස දැනෙන පිඟාන තියෙන කෑමද? මේ වෙලාවේ දිවට රස දැනෙන්නේ මේ කටේ කෙලත් එක මිශ්‍ර වෙච්ච කෑම ටික. හැබැයි අපිට කවදා සිදිලා තියද එහෙම? කවදාකවත් කවුරු හරි කිව්වොත් මිසක් නැත්නම් ඔබට හිතලා තියේද මේ වෙලාවේ කටට දැනෙන කෑම ටික අර කෙලත් එක මිශ්‍ර වෙච්ච වමනියක් වගේ කෑම ටිකක් තමයි මේ රස දෙන්නේ කියලා හිතෙනද ඔබට? හිතුණත් ඇතැම්ට වමනියක් පුළුවන් නේ. අපි හැමදාම හිතන්නේ මේ රස දැනෙන්නේ මේ පිඟානේ ලස්සන තියෙන කෑම ටික කියලා. දැන් අපි හිතන්නේ අපි හුඟා කියලා විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගෙන ඉන්නේ කියලානේ හිතන් ඉන්නේනේ. අඩුම වශයෙන් පින්නතුනේ මේකවත් අපි දැනගෙන තියමුනද? මේ ඊටාම සරල දේවල් කවුරු හරි කෙනෙක් කිව්වොත් හැරෙන්නට ඔබට කවදාවත් හිතෙලා තියේද මේ රස දැනෙන්නේ මේ කටේ කෙලත් එක මිශ්‍රවෙච්ච කෑමෙන් කියලා? නිතර බනහන පින්නතුනට නම් හිතෙලා තියෙන්නේ. නැති කෙනෙකුට නම් පින්නතුනේ හිතෙන්නේ නැහැ මේක. අපිට හැමදාම හිතෙන්නේ මේ රස දැනෙන්නේ මේ පිඟාන තියෙන කැමට වනේ. අන්නේ වගේම තමයි පින්නතුනේ අපි යම් කිසි වෙලාවක ඇසෙන් රූපය හොඳයි නරකයි කියලා දුක් සැප වින්දනා කනෙන් ශබ්දයක් අහලා හොඳයි නරකයි කියලා සැප දුක් වින්දනා නාසයෙන් ගඳ සුවඳක් විඳලා දිවෙන් රසයක් විඳලා ශරීරයට පහසක් දැනෙලා අපි සැපක් දුකක් ජීවිතේ වින්දනා විඳලා තියෙන රූපයත් එක්කද? රූපයේ කිසිම සම්බන්ධයක් නැතුව රූපේ නිරුද්ධ වෙච්ච තැනක අපේ මේ චිත්ත චෛතසිකත් එක්ක අපේම මනෝ විඥානයත් එක්ක කරපු මේ සෙල්ලමක් ජීවිතෙම තියෙනවා. ආන්දුරු ප්‍රශ්නයක් ආවා. එතකොට ඒක හිතන්නේ ආන්දුරුනේ ඒක හේතු ඵලයක් නිසානේ ඒක වෙන්නේ. අතන දැක්කා හරි රහ දැක්කා හරි මොකක් හරි දැක්ක නිසානේ. එතකොට ඒකේ කනෙක්ෂන් එකක් තියෙනවා නේද ආන්දුරුනේ? කනෙක්ෂන් එකක් තියෙනවා. කනෙක්ෂන් එකක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක පාදක කරගෙන තමයි මේක හටගත්තේ. නමුත් මේක මනෝවිඤ්ඤාණයෙන් හිතනකොට හිතන්නේ හිතනකොට අපි හිතන්නේ අපි අවිද්‍යාව සාගතව හිතන්නේ මේ තියෙන රූපේ මේ මම හිතන්නේ කියලා. හැබැයි ඒ රූපය ඉතුරු නැතුවම මේ හිතන මොහොතේදී ඒ මුල් රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. දැන් සරල උදාහරණයක් කියනනම් දැන් ඔබ අද මෙතෙන්ට එන කලින් ඔබ වොෂ්රූම් එකේ නැත්නම් රෙස්ට්රූම් එකේ කණ්ණාඩි ළඟට ගිහිල්ලානේ ආවේ. කණ්ණාඩි ළඟට ගිහිල්ලා පොණ්ඩේම පීරගෙනනේ ආවේ ඔබ මෙතෙන්ට ආවේ. එතකොට ඔබට දැන් ඔබ ගැන මතක් කරනකොට අර කණ්ණාඩි රූපේ මතක් කරගන්න පුළුවන්. ඒකේ සම්බන්ධයක් තියෙනව නැත්තේ නෑ. හැබැයි ඔබ මේ සිහි කරන මොහොතේ කණ්ණාඩියේ ඒ ඔබේ රිෆ්ලෙක්ෂන් එක තම තියෙනවද? ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. අන්න ඒ දර්ශනය මේ දෙන්නේ අපට. සම්බන්ධයක් නැහැ කියන එක කියන්නේ නෙමෙයි මේ ධර්ම කියන්නේ. සම්බන්ධයක් තියෙනවා. හැබැයි සම්බන්ධයක් තිබුණට ඒ දේ මේ මොහොතේ ඒ විදිහට ලෝකේ තුල නැහැ. සම්මුත සත්‍යනේ දැන් කතා කරන්නේ නේද? දැන් මේක වරදවා තේරුම් ගන්න එපා. මේ කතා කරන්නේ කර්ම චක්‍රය නෙමෙයි මේ. මුලදීම කිව්වා මේක අර මුල් එකත් එක්ක පටලවා ගන්න එපා කියලා. මේ අපි කියන දර්ශනය දුකෙන් නිදහස් වෙන තියෙන දර්ශනය. මේ දර්ශනය ඔබට සුගතිගාමි වෙන්න අවශ්‍ය නැහැ. මේ දර්ශනය ඔබට රැක ආරක්ෂා කරන්න ඕන වෙන්නේ නැහැ. මේ දර්ශනය ඔබට බ්‍රහ්ම ලෝක යන්නවත් ඕන වෙන්නේ නැහැ. මේ දර්ශනය අපිට ඕන වෙන්නේ දුක නිදහස් වෙන්න. මේ දර්ශනය අපිට ඕන වෙන්නේ ජීවිතය අතරේ තේරුම් ගන්න. මේ දර්ශනය අපිට ඕන වන්නේ අවිද්‍යාව දුරු කරගන්න. මේ දර්ශනය අපිට ඕනේ ඇත්තටම සැබෑ ලෙස ප්‍රඥාවෙන් ජීවත් වෙන්න. එතකොට සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන පටිසම්පාද චක්‍රය තුල ඉන්න ලෝකයා එයින් මුදවලා අවිද්‍යායත් වේවා අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මේ පටිසම්පාද සර්කලෙකින් මුදවලා ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ ශෝක පරිදේව නිරෝධා කියන මේ දුකෙන් නිදහස් වීමේ මාර්ගයට යන්නේ මේ දර්ශනය ඕනේ. ටයිම් එකත් රෙලවන්ට් වෙනවානේ. අපි එතන දැක්ක චක්කු විඥානේ මොකක් හරි ඉමේජ් එකක් හරි පෑනවා. එතකොට ඒ එතකොට ඒක කාලය සම්බන්ධ වෙන්නේ කොහොමද සෙන්ටර්? කාලය කියන්නේ කොහොමත් අපි අපි අවිද්‍යා සාගතව ඉන්නවා නම් ඉන්නේම අපි අතීතේ ඉන්නේ. අතීතයේ තුල ඉඳීම කාලය කියන එක සම්බන්ධ වෙන සමුදේ සත්‍යත් එක්ක. කන්වෙන්ෂන් ට්‍රූත් එකත් එක්ක යන්නේ ඒක. පරමාර්ථ සත්‍යට එනවා කියන්නේ කාලය ඉක්මන ගිහිල්ලා. ඇබ්සොලියුට් ට්‍රූත් එකට එනවා කියන්නේ මේ කාලය ඉක්මවල ගිහිල්ලා ඔහු දන්නවා දැන් මේ අත්දැකීමක් ලබනවා නම් ලබන්නේ අතීතයේ නිරුද්ධ වෙච්ච අතීතය. කාලය කියන එක සමුදි සත්‍ය නෝ තියෙන එක බෑර කරන්නේ. කාලය අවකාශය කියන එක තියෙනවා. ඒ තියෙන්නේ සම්මුති සත්‍යයට සාපේක්ෂව. පරමාර්ථ සත්‍යට ගියාට පස්සේ දුකෙන් නිදහස් වෙන්නේ ජරා මරණ වලින් නිදහස් වෙන්නේ මරණයෙන් පස්සේ නෙවෙයි. රහතන් වහන්සේ මහලු වීම, ලෙඩ වීම, මරණයෙන් නිදහස් වෙන්නේ වයසට ගිහිලවත් මැරෙන්න පස්සේවත් නෙවෙයි. රහතන් වහන්සේ කාලෙම ඉක්මවන්නේ රහත් වීමත් එක්ක ආසවකඥානයත් එක්ක. සාමාන්‍ය කෙනෙකුට ලෙඩ වීමෙන්, මහලු වීමෙන් මරණයෙන් නිදහස් වෙන්න, ලෙඩ වෙන්නම ඕන, මැරෙන්නම ඕන, ජීවිතය අවසන් වෙන්න ඕන. රහතන් වහන්සේ මේ කාල සීමාව ඉක්මවුවේ ආසවකඥාන ලැබීමත් එක්කම. ඒ නිසා නිවන් කියන්නේ අජරාමර කියලා, අජරාමර කියලා. වයසට යෑම මරණය මේව ඉක්මවල තියෙනවා. මේව සම්පූර්ණ තියෙන්නේ මේ භෞතික ලෝකයේ පදනම් කරගෙන ලෝකෙට තමයි කාලේ අවකාශය කියන එක තියෙන්නේ. ඔව් අතීතයත් එක්ක සම්බන්ධ කරලා මේක බලන්න. නමුත් ප්‍රඥාවන්ත කෙනා ඇසට රූපයන් දකිනකොටම ඔහු දකින්නේ අර වාහනේ ඉඳගෙන ඉස්සරහා බලනකොටම ඔහුට ඉස්සරහා පේනව නැත්තේ නෑ. ඔහුගේ අවිඥානිකව තියෙනවා මේ ඉන්නේ පිටපස්සේ තියෙන රෝද හතර උඩ කියලා. කෑම කනකොටම දන්නවා රස දැනෙනවා. රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑම නෙවෙයි මේ මුඛයේ මේ මොහොතේ තියෙන කෑම දෙක කියලා දන්නවා. ඇහැට රූපයක් පේනකොට කනට ශබ්දයක් අහනකොට මේ තියෙන ඉස්සරහා රූපය ෆොටෝ එකක් ගන්න හරි රෙකෝඩ් කරන්න හරි පුළුවන්. නමුත් දන්නවා මේක තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මේ තමන්ගේම මනෝවිඥාණයෙන් මනංච පටිච්ච ධම්මේ දුප්පජ්ජති මනෝවිඥාන කියන සිද්ධාන්තය මේක දකින්නේ ඒ විතරක් නෙවෙයි ඒ දකින මොහොතෙහි ඊට පාදක වෙච්ච ඒ රූපය ඉතුරු නැතුවම එතනම නිරුද්ධ වෙලා කියලා දකිනවා. රූපය කියන්නේ අර අපි අහක බැලුවත් මෙතන රූපය නෙවෙයි මේ කියන්නේ. මේ රූපය කියලා කියන්නේ අර කැමරාවකින් රීල් එකක් දාලා රීල් එකක් දාලා ෆොටෝ එකක් ගන්නකොට ඒ මොහොතේට අර එතන තියෙන වර්ණය පිච්චිලා කියන්නේ එකපාරක එකයි දකින්න පුළුවන්. එක පින්තූරයක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ එක මොහොතක මේ ඇහැට එක රූපයක් විතරයි සම්බන්ධ වෙන්නේ. ඒක ඉවරයි තමයි. එතකොට සම්මුති ලෝකයේ දැන් මේ මේසේ තියෙනවා මම බැලුවොත් බැලුව නැතුණත් මේ රූපේ තියෙනවා මෙතන. ඒක නෙමෙයි අපි මේ කතා ඒ රූපේ නෙමෙයි කතා කරන්නේ අපි මේ. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ තමන්ගේ මනෝ විඥානීයට මනසට සාපේක්ෂව ඇහැ නිර්මාණය කරනවා. ඇහැට අනුව රූපේ ඒ මොහතර නිර්මාණය වෙනවා. ඒ රූපය නිකන් නෙවෙයි චක්කු විඥාන, චක්කු සම්පස්ස, රූප සංඥා, රූප සංචේතන, රූප විතක්ක, රූප විචාර ආදී තව හේතු ගණනකින් එකතු වෙලා ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙන රූපයක් මේ කතා කරන්නේ. ඊටාම් සරල උදාහරණයක් කිව්වොත් මේ ශබ්දය බලන්න. මේ ශබ්දය හේතු නිසා හටගත් එතනම නිරුද්ධ වුණා මේක. මෙන්න මේ වගේ මේ ශබ්දය වගේ රූපයක් තමයි මේ කතා කරන්නේ. ඒක කලින් තිබෙන මෙතෙන්ට ආවෙත් නැහැ, මෙතනින් අනාගතයට යන්නෙත් නැහැ. අහොත්වා සම්බුතං හොත්වා නබවෙසද කියන්නේ මේකයි. The previous experience didn't come to the present from the past. The present experience will not go to future from the present. It arises and ceases at the moment according to conditions or reasons. මේක තමයි ඉති ඉමස්මින් සතිදං හෝති ඉමස්මින් අසතිදං හෝති. මේ ඇති කල්ලි මේක තියෙනවා, මේ නැති කල්ලි මේක නෑ කියන මේක. පින්නතුනි මෙන්න මේ දර්ශනය තමයි අපට මුලින්ම තියෙනට ඕන. මෙන්න මේ දර්ශනේ තියාගෙන තමයි අපි ආනාපාන සතිය වඩන්නේ. එතකොට අපේ සතර සතිපට්ඨානේ වැඩුවත් සතර රීතිපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය පංචේන්ද්‍රිය පංච බල සත්බොජ්ජංග මේ කුමන ධහමක් වැඩුවත් ඒ ධහම අපි වඩන්නේ විවේක නිසිතාන්න විරාග නිසිතාන්න නිරෝධ නිසිතාන්න වස්සඟ පරිණාමය. විවේකයේ මේ සියලක්ම ලබන්නේ මෙන්න මේ නිරෝධය පාදක කරගෙන. එතකොට මෙන්න මෙතෙන්දී මේ දර්ශන අතෝරුවේ තියෙනට ඕන. ආස්වාස ප්‍රස්වාස කරනකොට අපි ඒක සමත භාවනාවක් විදිහට වඩන්න. ආස්වාස ප්‍රස්වාසයේ මුල තිබුණ එක අග තිබුණ එක මෙතන වෙනස බැලුවත් ඒත් අපි සමතේ තුලමයි ඉන්නේ. විදර්ශනට ආවෙන්නේ නැහැ. විදර්ශනා කියන එතෙන්දි කියන්නේ ආනාපාන සතිය කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඒක 16ක් හරහා ව්‍යාප්ත වෙනවා. හතර හතර කායන පස්සන වේදන පස්සන ආදී සතර සතිපට්ඨානෙම තියෙනවා. ආනාපාන සතිය වඩන්නේ අපි කායන පස්සනාවට පාදක කරගෙන නම් ඒ මුල් අවස්ථාවේ හිත සමාධිමත් වුණාට පස්සේ නාසයකට හිත තියලා ආස්වාද ප්‍රසවාසයෙන් බලලා ටික කලක් යනකොට හිත සමාධිමත් වෙනවා. හිත සමාධිමත් වෙනකොට අපි විදර්ශනා වඩනවා කියලා කියන්නේ මේ ආස්වාද ප්‍රසවාසය කියන්නේ කායේ කොටසක් මේක. කාය කියන්නේ ආහාර සමුදය රූප සමුදය. ආහාර නිසායි රූප ඇති වුනේ. ආහාර නිරෝධයෙන් මේ රූපේ නිරෝධ වෙනවා. මේ ආස්වාසය සපුරා නිදහස් වෙනවා කියන එක ඒ සමුදේ ධම්මන වය ධම්මන පස්සේ බලන එක තමයි එතන විදර්ශනා කියලා කියන්නේ. ඒකට ඔහොම ගිහිල්ලා ගිහිල්ලා හතරෙනි පියවරට යනකොට අනිච්චාන පස්සේ විහෙරති අස්ස සිස්සාමිති සික්කදී පස්ස සිස්සාමිති සික්කදී මට්ටමට යනවා. හිත සමාධිමත් වෙන්න වෙන ඔබ බලන්නේ ස්කන්ධ පංචකයේ සමුදය බලන්න. මේක හිත සමාධිමත් වෙනකොට මේ හිත තුලින්ම හිත ආනාපානසති තුලින්ම හිත තැම්පත් වෙනවා. ඒකට වඩා ඒ සමාධිය පාදක කරගෙන ඉස්මතු වෙන මොකද්ද? ඊට පස්සෝ හිත තියන්නේ හිත හැසිරෙන්නේ අර සමුදය වය කියන ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරෝධයට තමයි ඊළඟට හිත තියන්නේ. එතකොට මේක කාලයක් වඩන එකේ ප්‍රතිඵලයක් මේක. කාලයක් සම්පේ වඩනකොට විශේෂයෙන් ආනාපාන සතිය ඊටාම ප්‍රසන්න වූ භාවනාවක්. ඒ භාවනාව කාලයක් වඩනකොට ක්‍රමානුකූල අවබෝධයෙන් කරනකොට අපට මේ තත්ත්වයට යන්න පුළුවන්. අපි පස්සේ ඉඩක් ලැබුණාම තවදුරටත් සාකච්ඡා කරමු. අනිත් එකේ ප්‍රශ්නට උත්තර දෙන්න වෙනවා. වෙලාවක් ටික අපිට තියෙන්නේ. අයිති වෙලා තිබුණොත් පස්සේ කතා කරමු. ඊළඟ අප්‍රමාදය කියන කාරණය. අප්‍රමාදය කියන එක බුදුදහමේ ඊටාම පුළුල් වචනයක්. අප්‍රමාදය කියන එක ඊළඟ යෝනිසෝ මනසිකාරය කියන එක සම්පජාන්නේ කියන එක. ඔය වචන බුදුදහමේ කියන ඊටාම පුළුල් වචන. ඒව විවිධ ස්ටෙප්ස් වලින් සාකච්ඡා කරන්න පුළුවන්. අප්‍රමාදය කියන්නේ අකුසල් දුරු කරන්නත් කුසල් වඩන්නත් තියෙන නොපසු බස්නා උත්සාහය. ඒක අර විතක්ක සංඨාන සූත්‍රයේ කියපු විදිහට කෙනෙක් බණිනකොට ඊට වඩා විරුද්ධ සිටවිලක් ඉතල එතනින් යටපත් කිරීම ඉඳන් විවිධ මට්ටම් වලින් එන්න පුළුවන්. අඤ්ඤ විතක්ක, ඒකේ ආදීනව බලන එක, අසති අමනසිකාර, විතක්ක මූල සංඨාන ආදී නොයෙක් ක්‍රමෙන් මේක වඩන්න පුළුවන්. හැබැයි මොකද ගිහලා අවසානයේ අප්‍රමාදය කියන්නේ සතිපට්ඨානෙට කෙලින්ම. සතියෙන් ඉන්නේ එක. සතිපට්ඨානයක් කොටස් දෙකකට බෙදෙනවා. සතිපට්ඨානිය සතිපට්ඨාන භාවනාවක් කියලා. සතිපට්ඨානය කියන එක වර්තමානයේ තුල සම්මුති සත්‍ය තුල ඉන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙහි වර්තමාන චිත්ත තැම්පත් කර ගැනීම සතිපට්ඨානය. ඒක ආයෝහන ලක්ෂණයි. ඒක අල්ල ගැනීම වගේ. ඒ අල්ලගත්තට පස්සේ ඡේදන ලක්ෂණ කියනවා සතිපට්ඨාන භාවනාව. ඒ තමයි සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන මේ හේතුඵල ධමෙහි හට ගැනීම නිරෝධය විදර්ශනාව විපස්සනාව සමුදයය බලන එක. අන්න ඒක තමයි අප්‍රමාදයේ ඉහළම ලක්ෂණය. සතිපට්ඨානයේ ඉහළම ලක්ෂණය කියන්නේ ඇහැට රූපයක් දකිනකොටම දකින්නේ බාහිර නෙවෙයි මේක දකින නිරුද්ධ වෙච්ච අනාදී මේ ආයතන ටිකක්. ඒ දකින මනෝවිඥානය මේ මොහොතෙහි තත්ත විපස්සති. මේ මොහොතෙම මනෝවිඥානය හටගන්නේ මනංච පටිච්ච ධම්මේතු උප්පජ්ජති මනෝවිඥානං ආදී වශයෙන් මේ මනෝවිඥානයේ හේතුඵල ධම සමුදේවය දැකලා අනිමිත්ත ශුන්‍යතා අපානිත ආදී වශයෙන් මේ කිසිම තැනක හිත නොපෙහෙතන විදියට කිසිම දෙයක් ප්‍රණිදි වශයෙන් නොගන්න විදියට හේතුඵල ධම දකිමින් නැත්තම් ශූන්‍ය වශයෙන් දකිමින් මේ හිත සියලු කෙලෙසුන්ගෙන් මිදෙන විමුක්තියට පත් වීම අවස්ථාව තමයි අප්‍රමාදයේ සහ සතිපට්ඨානයේ ඉහළම මට්ටම විදියට දේශනා කළේ. හොඳයි, අප මේ සඳහන් කළ කරුණු දැන් මේ කතා කලියේ දර්ශනයට අදාළ කාරණා ටික. මේක තමයි විෂන් එක. විෂන් එක ඔබ ලැබුව පමණට අපි කෙලෙසුලි නිදහස් වෙන්නේ නැහැ. ඒ විෂන් එක යථාර්ථය බවට පත් කරන මිෂන් එක මොකද්ද? ඒ මිෂන් එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක තමයි සම්මාදිට්ඨිය, සුතමේ ඥානයේ මට්ටම සම්මාදිට්ඨිය. ඒ සුතමේ ඥානයේ චින්තාමේ ඥානයේ බවට ගිහිල්ලා ඒක බහාරාමේ පඤ්ඤාව දක්වා තමන්ගේ ආධ්‍යාත්මික ඉලක්ක සපුරාගෙන අවස්ථාව තමයි සම්මාදිට්ඨිය උපරිමය. එතෙන්ට යනකන් අපි සම්මා සංකප්ප නිතරම නෙක්ඛම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්පත් එක්ක අපි කාලය ගත කරනවා. සම්මා වාචා මේ දර්ශනයත් එක්ක ඉඳගෙන නිතර බොරු කීම, කේලම් කීම ආදී මේ වැරදි වචන වලින් නිදහස් වෙලා ඔහු යහපත් වචන කතා කරනවා. සම්මා කම්මන්ත ප්‍රාණඝාත ආදී කයින් සිදුවන වැරදි වලින් ඔහු නිදහස් වෙන්නේ. සම්මා ආජීව යහපත් දිවි පැවැත්ම. මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිතං කප්පේති කියපු ආකාරයට වැරදි ජීවනෝපාය වලින් නිදහස් වෙලා ධාර්මිකව නිවැරදි වෘත්තිය තුලින් ධනෙ පෙයින්. සම්මා වායාම අකුසලෙන් මිදෙන්න කුසලිය දෙන්නත් නිතර තමන් උත්සාහය වැඩ කරා. සම්මා සති නිතරම කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරේ සිත පිහිටවාගෙන සිහියෙන් ඉන්නේ. ඒ සිහිය ඇප්ලයි කරන හොඳම තැන තමයි තමන්ගේ ආස්වාස ප්‍රස්වාසයට මයින්ඩ්ෆුල්නස් එක ඇඩ් කරනවා. අපි ඉපදෙනකොටම අපේ අම්මා භාවනා කමටහනත් එක්කමයි අපිව මේ ලෝකෙට දායාද කළේ. ඉපදෙනකොටම අපට ආස්වාස ප්‍රස්වාස නැමැති භාවනා කමටහනත් අම්මා දුන්නා. ඒක දීලා පස්සේ කාලේ පොඩි කාලේ මැදේක එකතු කරලා බුදු පිළිමයක් දැක්කාම පුතේ බුදු සාදු කියන්න කියලා තෙරුවනේ ආවාසියත් අපට ලබා දුන්නා අපේ අම්මා. ඉතින් ඒ අම්මට ඇත්තටම අපි ආදරේ නම් ඒ අම්ම ලෝකේ කොහේ හිටියත් විශ්වයේ කොතනක හිටියත් අම්ම සතුටෙන් ඉඳවන දකින කැමති නම් ඒ අම්මාගෙන් බලාපොරොත්තු වෙන දේ ඉටු කරලා දෙන්න අම්මට කලගුණ සලකන ඔබ කැමති නම් යකිත ආකානාපාන සති වඩන්න. එක මොහොතක්වත් සිහියෙන් තොරව ආස්වාස ප්‍රස්වාස නොවන මට්ටමට හිත දියුණු කරන්න පුළුවන් නම් මේක තමයි සැබෑ සම අම්මට තාත්තට සලකන දේ. සතියේට සතිමත් බව වැඩිවීමට ලස්සන උපමාවක් දක්වලා තියෙන ධර්මයේ එක්තරා තැනැත්තෙක් මේ වගේ භාජනයකට කලයකට කලේ පෙරෙන්නම තෙල් දාගෙන පිරිසක් මැද්දෙන් මෙයාම යන මේක නිකම් පිරිසක් නෙවෙයි. ඊටාම විසම චර්යා තියෙන රංගනයක යෙදෙන කෙනෙක් ඉන්න තැනක් ඒ පිරිසක් මැද්දෙන් තමයි මේ තෙල් කලේ අරගෙන යන්නේ. හැබැයි ඒක තෙල් බිඳක්වත් පල්හැට දාන්න බෑ, වට්ටන්න බෑ. එක තෙල් බිඳක් හරි වැටුනොත් මෙයාගේ පිටුපස්සෙන් වදකෙක් යනවා කඩුවකුත් අරගෙන දඬුවම් හම්බ වෙනවා. අන්න ඒ තරම් අප්‍රමාදීව සිහියෙන් ඉදීම තමයි බුදුදහමේ සතිපට්ඨානය කියලා කියන්නේ. ඊටාම සරල කිව්වොතින් ඇහැට රූපයක් දකින, කනට ශබ්දයක් අහන, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක් ලබන හැම වෙලාවෙම සිහිය තියාගන්න මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ වලින් මේ අත්දැකීම ලැබිලා මම මේක තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන් මේක තේරුම් ගන්නේ. ඒ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න තැන අර මුලින් තිබෙච්ච රූපය සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා නිරුද්ධ වෙච්ච දෙයක් කිය මේ මනෝ විඥාණයෙන් දකින්නේ කියන තැනට සිහි තියාගන්න. එතකොට අපි බාහිර රූපයට ඇලෙන්න ඕනේ නැහැ, ගැටෙන්න ඕනේ නැහැ කියලා අමුතෙන් හිතන්නවත් දෙයක් නැහැ. මේක දකිනකොටම දකින්න නිරුද්ධක එකක් කියලා මේක. සරල උදාහරණයක් කිව්වොත් අහසේ තාරකාවක් දකිනකොට අපි දන්නවා ඒ තාරකාව ඇතුළේ ආලෝකයෙන් අවුරුදු 100 ගණන් ගිහිල වෙන පුළුවන්. සමහර ගැලැක්සීස් තියෙනවා ආලෝක වර්ෂ මිලියන ගණන් ඈතින් නම් තමයි ආලෝක එන්නේ. එතකොට ඒ ආලෝකය අපේ ඇසට පතිත වෙලා අපි එක තේරුම් ගන්නකොට අර ඒක තිබිච්ච තැනවත් නෑ, අවුරුදු මිලියන ගණනකට කලින් විනාශ වෙලා තිබිලේ. අන්න ඒකම ඇප්ලයි කරන්න ඔබ හැඩ රූපයන් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක් ලැබෙනකොටම තේරුම් ගන්න මේ දකින මනෝවිඤ්ඤාණය මේ දකිනකොට අර මුල් රූපයේ සම්පූර්ණ නිදහස් වෙලා මේ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ ස්කන්ධ හතරකින් කියලා තේරුම් ගන්න. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන විපාක මට්ටමේදී ස්කන්ධ පහයි කුසලයක් හරි අකුසලයක් හරි කරන වෙලාවත් රහතන වහන්සේ ඉන්න වෙලාවත් ස්කන්ධ හතරයි. එතකොට සම්පූර්ණම ධර්මය කියන්නේ පංචස්කන්ධය මගේ කියලා හිතාගෙන ලෝකයට ඒ විපාක මට්ටමේ ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙලා මේක තේරුම් ගන්නේ ස්කන්ධ හතරක වර්තමානයක් තුල කියන මෙන්න මේ දර්ශනයට එන්නයි මේ සියලුම දහම් කරුණු අපට දේශනා කළේ. තරුවක් ගැන කිව්ව උදාහරණයම ගත්තොත් තරුවකෙන් හුඟක් දුර හින්දා අපිට ඒක තේරෙනවා. හැබැයි ළඟ ඉන්න කෙනෙක් දිහා බැලුවත් ඒ සංසිද්ධියමයි වෙන්නේ. දුර හරි. ඔව්, හිත වේගවත් නිසා අපිට පේන්නේ මේ මොහොතේ ඇත්තම රූපය පේනවා විතරක් නෙමෙයි. රූපයත් පේනවා, මේ ශබ්දෙත්, මෙයා කියන ශබ්දෙත් ඇහෙනවා, මම මේ කොටේට වාඩි වෙලා කොටේ වේදනාවක් එනවා, වාතයත් එන ඇඟටත් දැනෙනවා, මම කටේ ටොපියකුත් සමින් ඉන්නවා. මේ ඔක්කොම ටික එකට කියලා නේ හිතන්නේ. නමුත් හැම වෙලාවෙම පින්නතුනේ මේ එකක් එක වෙලාවක එක ආයතනයක් විතරයි ක්‍රියාත්මක වන්නේ. නමුත් අපි මේ ඔක්කොම ටික එකට කරන වගේ නිසා මිශ්‍ර වෙලා තියෙන නිසා අපිට හිතෙන්නේ ඔක්කොම එක එකට වේගෙන් වෙනවා කියලා. නමුත් මේක හැම වෙලාවෙම අපි තේරුම් ගන්නේ මේ රූපයේ නිරුද්ධක ස්ථානයක. එතකොට මේක හිතන්නේ හිතන අපිට මොකද වෙන්නේ? අපි බාහිර රූපෙන් නිදහස් වෙනවා. දැන් අපි සම්පූර්ණ බාහිර රූපය තුළ ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ අපි. බාහිර රූපය පොඩ්ඩක් වෙනස් කළා, ශබ්දේ පොඩ්ඩක් වෙනස් කළා, අපිට එකපාර දුකසැප ඇති කරන්න පුළුවන් බාහිරින්. අන්නේ බාහිර කන්ට්‍රෝල් එකකින් අපිව මුදවන එක තමයි ධර්මය කියලා කියන්නේ. ඒතොර මේ දර්ශනට ආවට පස්සේ බාහිර කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපිට දුකක් අසපක් දෙන්න. අපි දන්නව රූපේ නිරුද්ධ වෙච්ච තැනකයි මේක වෙන්නේ. ආහසේ විනාශ වෙච්ච තාරකරවක් දැකලා අපට ආසාවක්ක් තමනාපයක්ක් ඇති වෙන්නේ. අපි දන්නව ඒක දැන් පොඩ්ඩක්වත් ඉතුරු නැතුම් නිරුද්ධ වෙලා කියලා. අපිට බලෙන්වත් ඒකට ආසාවක් අනේ අපි ඒක කොහොම හරි මෙයා ලංකාවට ගෙන්නව ගන්න ඕන. ඒක අපි බලන්න ඕන, අත ගන්න ඕන. එකෝ එකෙන් අපිට හානියක් වෙයි කියලා අපිට බයක්වත් ආසාවක්වත් දැන් අපිට හටගන්නේ නැහැ. අන්න ඒ මට්ටම ඇති වෙනවා මේ ලෝකය පරිහරණය කරනකොට. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ වරදවා තේරුම් ගන්න එපා. මේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන කරන යුතුයකම් වගකීම් ටික කරන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ඒවත් කරනවා. ඒව කරොත් තමයි අපිට මේ දිනදා මේ ජීවිතය ගෙනිහිල්ලා මේ දර්ශනට එන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසායි. එනිසා සාමාන්‍ය ලෝකයේදී අපි සාමාන්‍ය විදිහට කටයුතු කරනවා කරාට අපි දර්ශනය වෙන පැත්තකින්නේ. මේක තමයි කියන පද්මෝපකාර ජීවිතය කියලා. සමාජයේ නැමැති මඩ ජලය සහිත ඒ විලේ අපි ඉපදෙලා ඒ වතුරෙන් උඩට ආපු පියුමක් වගේ නෙළුම් මලක් වගේ අපි ඉන්න ආකාරය පද්මෝපකාර ජීවිතය බුදුදහම දේශනා කරන්නේ. අපි සාමාන්‍ය සමාජයේ ඉන්නේ, වැඩට යනවා, කඩේට ගිහිල්ලා බඩු ගන්නවා, දරුවෝ ටික පෝෂණය කරනවා, දරුවෝ පාසලට එක්ක යනවා. ඒ ඔක්කොම ටික අර වතුරේ ඉන්නවා වගේ අපි ඒ ටික කළා. මනසින් අපි බාහිරින් දුකක් නොවන විදියට මනස අපි මේ ප්‍රඥාව තුළ විකසිත කරගන්නවා. මෙන්න මේක යථාර්ථයවටපත් කරන මාර්ගය තමයි අපි මුලින් සඳහන් කළේ ආරස්ඨංගික මාර්ගය. එතකොට අපි මේක මුලින් අපට කිව්වට තේරෙන්නේ නැහැ. අපිට මේක විශ්වාස කරන්න බෑ. නමුත් මුලදී අපි සද්ධාතේ තථාගතස්ස බෝධින් කියපු විදිහට බුදුරජාණන් වහන්සේ මේකයි දේශනා කරේ කියලා ශ්‍රද්ධාව තියාගන්න මෙතෙන්ට. මේක කිව්වම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි නිසා තමයි අපි මුලදී බුදුහාඳුරෝ මේ ඇත්තක්මයි කිව්වේ කියන මෙන්න මෙතෙන්ට හිත අපි තියාගන්න. හැබැයි ශ්‍රද්ධා හැමදාම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාවේ අදාහන ලක්ෂණ හැමදාම අවශ්‍ය වෙන්නේ අපි කවදා හරි මේක ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ ප්‍රත්‍යක්ෂ කරපු දවසට කියන්නේ අසද්දෝ අකතඤ්ඤෝ කියලා. එදාට යා තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ. උඩ ප්‍රත්‍යක්ෂයක් ඒක. ඔහුගේ සම්ප්‍රසාදන ලක්ෂණේ තියෙන ශ්‍රද්ධාවේ නමුත් අර සද්ධාන ලක්ෂණේ නැහැ එතකොට. ඒ නිසා රහතන් වහන්සේට කියන්නේ අසද්දෝ අකතඤ්ඤෝ කියලා. රහතන් වහන්සේට අදහන දෙයක් නැහැ. දැන් එහාටම ප්‍රත්‍යක්ෂල තියෙනවා මේක යථාර්ථය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිවඳවත් අපිට ඩිපෙන්ඩ් වෙන්න ඕනේ අපි ඊට පස්සේ. අපි සම්පූර්ණයෙන්ම අත්තදීපාදික විහෙරත ධම්මදීපාදික විහෙරත ධම්මසරණාන අඤ්ඤසරණා කියන මේක. අපි සම්පූර්ණයෙන්ම මේ ධර්ම අවබෝධය මතයි අපි ඊළඟට ජීවත් වෙන්නේ. හැබැයි අපි කෘතඥතාවය නිසා බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජා පවත්වනවා, ස්වාමින් වහන්සේට වඳිනවා, බණ පොත්පත් ආදිය සංරක්ෂණය කරනවා, ඒව පූජා කරනවා, ඒව අපි කරනවා. ඒවનો කරන්නේ නැහැ. මොකද ඊළඟ පරපුරට මේක දායාද කරන්න අපි අදාළ විදිහට කටයුතු කරනවා. කරාට අපි මේ සියල්ලම නිදහස් වෙලා මේකට තමයි නිදහස කියලා කියන්නේ. මේකට තමයි ලිබරේෂන්, ෆ්‍රීඩම්, ඉමැන්සිපේෂන්, එන්ලයිට්මන්ට් කියන්නේ. ඒ නිසා ඒක සුතමේ ඥාණයෙන් අසා දැනගෙන චින්තාමේ ඥාණයෙන් නැවත නැවතත් හිතලා භාවනාමේ ඥාණයෙන් අපි මේක ප්‍රත්‍යක්ෂ කරගන්න මට්ටමටම යන්නට ඕන. අනේ සඳහා ඔබ දෛනිකව සිද්ධ කරන දාන ආදී පින්දම් ඔබට උපකාරවත් වෙනවා. ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන එක, මේ විහාරස්ථාන රැක බලා ගන්න එක. ඉතින් මේ හැම දෙයක්ම ඔබට මේ දහම් පණිවිඩය ලැබෙන්නට ඔබට උපකාරවත් වෙනවා. ඒ ගුණධම් පිට ඔබ රකින්න නිසා තමයි ඔබට මේ සද්ධර්මයක් ලැබෙන්නේ. අර මූලික ගුණධම් ටික දන් දෙීම, අමඩ කාතර සැලකීම, ස්වාමීන් වහන්සේට උපස්ථාන කිරීම, ඒ ආදී දේවල් ටික ඔබ නොකරා නම් ඔබට අද මෙතෙන්ට එන්න බෑ. ඔබට මේ දහම හෙන්නේ නෑ. ඔබට එනන් දහම නාමයෙන් වෙන වෙන අර විවේචන ටිකක් තමයි අහන්න වෙන්නේ. පින්නතුනේ ඔබට මේ ධර්මයේ ගැඹුරම තැන ස්පර්ශ කරන්න ලැබෙන්නේ ඔබ ළඟ තියෙන සත්පුරුෂ කන්ටි නිසා. අන්නේ සත්පුරුෂ ගුණධම් තවදුරටත් කරන්නේ මම. ඒව කරන තරමට තමයි ඔබට සාන්දෘෂ්ටික වශයෙන් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය, ධර්මයේ පුහුණු කරන පරිසරය, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තමන්ට භාවනාවට හොඳම විවේකය තමන්ට ලැබෙන්නේ අර කරන ලෞකික කුසලල ආනිසංස විදියට. එනිසා ලෞකික කුසලය අපි කරන දාන ආදී පින් දහම් පරලෝසගති ගාමී වෙන විතරක් නෙවෙයි. මේ ජීවිතයේම කල්යාණ මිත්‍රයන් මුණගැහිලා ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න සුදුසු පරිසරය, පහසුකම්, විරේකය, නිරෝගීකම මේ සියල්ලක්ම ලැබෙන්න ඔබට හේතු වෙන්නේ ඔබේ දෑතින් පූජා කරන මේ දාන ආදී ක්‍රියාවන් පුණ්‍ය කර්ම කියන එක මතක තියාගන්න. ඉතින් ඒ සඳහා ඔබට කටයුතු කරන්න ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. රැස් කරගත් උතුම් පින් දහමල බලයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනය සැලසේවා. සසර ජීවිතය සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ සියලු පින් අපරමින් මේගේ ඥාතියෝ ද අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිස්සෝකා පොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බියනැති වෙත්වා සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු